තෙරුවන් සරණයි හැම දිනටම. හැම දිනම ඉතාම ගෞරවයෙන් අද දවසේදීත් පිළිගන් ලබනවා සති ඉදදී නැන් ඉපවත්න ධර්ම සාකච්ඡාවට. අද 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 16 වෙනිදා ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා අසෝත්තු දේශනාවක් අපි විසින් ඉදිරිපත් කරන ලබුවා. ඉතින් ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා සත්‍යත්වය මේ අසෝත්තු දේශනාවට පාදා දෙන්න. ඉන්න අනුතුර අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවට එළඹෙමු. තෙරුවන් සරණයි සත්‍යත්වය. සම්මා සම්බුදු සරණයි. අපි ඊටාම කෘතඥතාපූර්වකව අතිශයින්ම ගෞරවයෙන් තථාගතයන් වහන්සේට අපි අතිශයින්ම ආදරය කරන ශාස්ත්‍රඥ වහන්සේට අභිවාදනය කරමු, নমස්කාර කරමු, ප්‍රණිපාත කරමු කෝටි ප්‍රකෝටි වාරයක්. අද ධර්ම සාකච්ඡාව මා පදනම් කරගන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ ඉන්ද්‍රිය වර්ගයේ තියෙන භික්ඛුණී කියන සූත්‍රය. ඒක සම්හාරයට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සිදු වුණා කියන අදහස එන්න ඉඩ තියෙනවා. ඒවන් මේ සුතං මා විසින් මෙසේ අසනලදී. ඒකන් සමයන් ආයස්ම ආනන්දෝ කෝසම්භ්‍යම් විහෙරති ගෝසිතාරාමි. ආනන්ද හාමුදුරුව ගෝසිතාරාමි වැඩි ඉන්න කාලයක. අතකෝ ආයස්ම අතකෝ අන්‍යතරා භික්ෂුණි එක්තරා භික්ෂුණියක් අහවලා කියලා කියන්න දන්න එක්තරා භික්ෂුණියක් අන්‍යතරම් පුරුෂ සංගාමන්තේ එක්තරා පුරුෂයෙකුට කතා කරලා කිව්වා, ඒ හිත්වන් අම්භව පුරුෂ පින්වත් මහත්මයාණන් එන්නේ යේන අයියෝ ආනන්දෝ ආනන්දාරයන් වහන්සේ ඉන්න දිහාවට යන්න උපසංකමිත්වා මම වචනේන අයස ආනන්දස පාදේ ශිරසා වන්දේ. මගේ නමිනුත් ආර්යයන් වහන්සේගේ ආනන්දාරියන් වහන්සේගේ දෙපා නමඳින්න. ඉත්තන්නාමා භන්තේ භික්ඛුණී මෙන්න මේ නමින් යුතු භික්ෂුණිය භන්තේ ආබාධිකිනී ලෙඩ හැදලා ඉන්නවා, දුක්ඛිතා දුකට පත්වල ඉන්න, බාලගිලාන බලවස්සේ රෝගාතුර වෙලා ඉන්නවා. සා අය සානන්ද සපාදි ශිරසා වන්දති. ඇය ආර්යයන් වහන්සේගේ ආනන්දාරියන් වහන්සේගේ පා ශිරසින් වඳිනවා. ඒ වංච වදේහි මෙහෙමත් කියන්න. සාදු කිර භන්තේ අයුවානන්දෝ භන්තේ බොහොම හොඳයි ආර්ය ආනන්දාරයන් වහන්සේ යේන භික්ඛුන් පස්සෝ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින තැනට වඩිනවා නම් හොඳයි. යේන සා භික්ඛුනි තේනු ප්‍රසංකමතු ඒ භික්ෂුණින් තැනටත් වඩින්න අනුකම්පං උපාදාය ඇය ගැන කරුණාව උපදවාගෙන කියලා. ඒවන් අයේති එහෙමයි ආර්යාවෙනි කියලා ඒ පුරුෂයා තසා භික්ෂුණිය පටි සිත්තා ඒ භික්ෂුණියට උත්තර දීලා ආනන්ද හාමුදුරන්ගෙට ගියමන් පාලිතිනින් අඩු කරන්නම් ගිහිල්ලා ආස්ම ආනන්ද හාමුදුරන් වහන්සේට වැඳලා අර කියපු විදිහටම කිව්වා, මෙන්න මේ භික්ෂුන් මේ ආශ්‍රමේ වැඩ සිටින මේ නමින් යුක්ත භික්ෂුණියක් ඉන්නවා, ආනන්ද ලෙඩයි දුකයි බොහොම ගිලානයි, ඇයි බලන්නට ආනන්ද හාමුදුරන් වහන්සේ වඩිනවා නම් බොහොම හොඳයි. ආනන්ද හාමුදුර අදිවාසී කෝ ආයස්ම ආනන්දෝ තුන්හි භාවේ ආනන්ද හාමුදුරෝ එක නිශ්ශබ්ද විසදරක් ආරාධනා පිළිගත්. ආනන්ද හාමුදුරු දේවාරියේ නිවාසිතා පත්ති චීවරං ආදාය පාසිවුරු අරගෙන උදේවරු කියලා නෑ තුකෝ ආයස්ම ආනන්දු නිවාසිතා පත්ති චීවරං ආදාය එන භික්ෂුණි පසේ එන සා භික්ෂුණි තේනු ප්‍රසංකමි. ඒ භික්ෂුණි ඉන්න තැනට උන්වහන්සේ වැඩම කළා. අද්දසක්කෝ සභික්කුණි ඒ භික්ෂුණිය දුටුවා ආනන්ද හාමුදුරු ඈතින් මෙනවා. ආයස්මන්තං ආනන්දං දුරතෝ ආගච්ඡන්තං. දිස්වා දැකලා සශීසම් පාවෘපිත්වා හිස වහගෙන අර දපි අර ඉස්ලාම් කාන්තාවන් එහෙම වහන්නේ විදියට නැත්නම් සාම ඉන්දියාවේ ඇත්තොත් එහෙම වහන්නේ විදියට වහගෙන මූණ වහගෙන නෙවෙයි ඔළුවත් වහගෙන ඇඳේ නිදාගත්. අතකෝ ආස්මානන්දෝ යේන සා භික්ඛුනි තේනු ප්‍රසංකාමි. ඒ ආනන්ද හාමුදුරුව ඒ භික්ෂුණි වෙතට ගිහිල්ලා පඤ්ඤත්තේ ආසනේ නිසෙදී ආසනයක් පනල තිබුණා, ඒක ඉඳග වාඩි වුණා. එම් වාඩි වෙලා උන්වහන්සේ ඒ භික්ෂුණියට මෙහෙම කිව්වා, කරුණු හතරක් ඒ කතන්දරේ මා කෙලී කෙටියෙන් කිව්වේ, මේ කරුණු හතර හොඳට ඉගෙන ගන්න ඕන, අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපි මීට ඉහත මේ ශරීරයක පැවතුනා කියන එකට යන්නේ නැතුව පුස්සහගම මෙතෙන්ට මේ දැන තියෙන ශරීරයත් එක්ක වැඩ කරගෙන යන්න. ඔය බුත මහා වේල පහළ වෙච්ච එකක් තියෙනවා. අප සත්‍ය පසුගිය සත්‍යයේ තේ වචනේ වෙනස් විදිහට කතා කළා. මහා භූත කියන වලට වඩා බුත මහා වේල පහළුණා කියන. ඔන්න පළවෙනි එක. ආහාර සම්භූතෝ අයම් භගිනි කායෝ නගිනියනි මේ සිරුර. දැන් ඉකින් ඉගෙන ගන්න. ඔය සිරුර ඇතුළට මෙයන්ද ඔය හමෙන් ඇතුළටම ගිහලා බලන්න මේ ඇත්තත් ඒක සඳහා උත්සාහ කරනවා. ආහාර සම්භූතෝ ආහාරයෙන් හටගත් දෙයක්. ආහාරයෙන් පටන් ගත්ත එකක්. ආහා මේ ශරීරය ආහාරන් නිස්සය ආහාරයක් උදව් කරගෙන ආහාරෝ පහතම් ආහාරේ අයින් කරලා දාන්න දෙවෙනි එක තණ්හා සම්භූතු අයම් භගිනි කාය නැගිනිනි මේ ශාරීරිය අතිශයින්ම තියෙන ඌමනාව මත මතුවලා ආපු දෙයක් මේ ධර්ම සාකච්ඡාවේදී මේ පැද්දකට අපි කියන තණ්හා කියන එකට ඒ විදිහට අර්ථය තේරුම් ගන්න පමණයි. නැත්නම් අපි සාම්ප්‍රදානිකූල අර්ථකථනානුකූල අපි දන්න තණ්හා කියන වචනේ මොකක්ද කියලා. තණ්හන් නිස්සය තණ්හාව පදනමක් හැටියට තියාගෙන තණ්හා පහතම්බා. ඒ තණ්හා කියන ගතියක් තියෙනවානේ අපේ මනසේ. තණ්හා කියලා තියෙනවා වැඩ කරන විදිහක් හැම මනසකම. ඒ තණ්හාව පදනම කරගෙන තණ්හාව අයින් කළා දැමීති තණ්හා නිසාය තණ්හම් පහ තණ්හා නිසාය තණ්හා පහතම් ටිකක් අමාරු හිතෙන විදිහට තේරුම් ගන්නට නම් පසු සාකච්ඡා කරමු. මාන සම්භූතෝ අයං භගිනි කායෝ නැගිනියනි මේ සිරුරේ මානේ මත පදනම් වෙලා ආපු දෙයක් මාන සම්භූතයි. මේ විදිහට තිබුණොත් හොඳයි කියලා හිතාගත්ත නිසා මේක මතුවලා ආපු දෙයක් මානන් නිසායි මානෝ පහතබ්බෝ. ඒ වුමනා හැටියට මේ විදිහට හොඳයි කියලා හිතාගත්ත එක මතම මේ විදිහට වුණොත් හොඳයි කියලා හිතාගත්ත එක මතම මානන් නිසායි. අපිට තේරෙන බසින් ආයිකම් මානේ පදනම් කරගෙනම මානෝ පහතම් මාන කියලා කියන්නේ එතකොට අර තණ්හා වගේම මේ මනසේ තියෙන රසාත්මක ලක්ෂණයක් කිමිකල් ඉම්බැලන්ස් එකක් ඇති වෙනවා. තියෙන එක වෙනස් කරලා මතුවෙන එක සංඛාරයක් හැටියට සංකතයක් හැටියට අභිසංස්කරණයක් හැටියට වෙන දෙයක් මාන කියන එක. ඒක අකුසලද කුසලද කියලා වෙන් කරන්න එපා දැනට. මාන කියලා ගතියකුත් මේ මනසේ මතුවෙලා එනවා. අවිද්‍යානිසයතෝ දෙන්නේ අන්නේ ඒ ගතියේ පදනමක් හැටියට තියාගෙනම මානේ නැති කරන්න. මේ තුන සම්භූතෝ අයම් භගිනි කායෝ නැගිනිනි මේ ශරීරය මෛතුනේකින් හටගත් දෙයක්. ස්ත්‍රී පුරුෂ සන්තවේකින් හටගත් දෙයක්. මේ තුනේච සේතුඝාතෝ උත්තෝ භගවතා. අර එතින්දි ආනන්දහාමුදුරුව වෙනම එකක් කියනවා. භාග්‍යතුන් වහන්සේ විසින් කියලා තියෙනවා මෛතුනයේ මුලම කපලා දාන්න නැත්නම් පාලම කඩලා දාන්න. ඒ ගොඩ මේ ගොඩ යා කරන්න එපා කියන එක. ඒතුල් අපි සේතුව කියන වචනේ කියන ගියන් ගත්තොත් අනිත්‍ය වටඩ වැඩි නිසා සේතුව කියලා කියන්නේ පාලම කියලා දාන්න. සේතුකාරක කියලා කියන්නේ පාලම හදන එකන. සේතු කියන්නේ එකයි. සේතු කියන්නේ හේ දඬ. දැන් සේතු කියන එකම තමයි හේ වෙලාවේ. අර දඬ පාවිච්චි කරන නිසා ලියක් එකට කියන අපිට ඒ දඬ කියන්නේ ඒකයි. සේතු කියන්නේ එතකොට හේ. එතකොට සේතුකාරක කියන්නේ පාලම ගොඩනගෙන එක්කන පාලම කියන්නේ ඒ දඬක් හදන දාන එක්කන ඇලකින් එගොඩ මෙගොඩ වෙන්න. සේතුඝාතක කියන්නේ එගොඩ මෙගොඩ යා කරන ඒ දඬ කපලා විනාශ කරලා දාන එක්කනාට. ඒතොර මෛතුන කියන එකේදී නැත්තම් සෙක්ෂුවල් කියන ඉන්ටර්කෝස් කියන එකේ ඒ සේතු ඝාතෙම කරන්නයි කියලා බුදුහාමුදුර කියලා තියෙනවා කියලා ආනන්දහාම කිව්වා. ආනන්දහාමුදුරන්ට මේ ආනන්දහාමුදුරතුර රහතන් වහන්සේ නමක් විය හැකි සමහරට ඒ පෞද්ගලික අදහසක්. ඊට පස්සෝ ඒ කරුණු හතර උන්වහන්සේ විස්තර කරනවා. ඒක ඉතාම වැදගත්. ආහාරං ආහාර සම්භූතෝ අයම් භගිනි කායෝ ආහාරං නිස්සায়ে ආහාරෝ පහතබ්බෝති ඉති කෝපනී තම්බුත්තං කිංචේතම් පටිච්චුත්තං. නැගිනේනි, ඇයි මේ ආහාර සම්භූතයි මේ සිරුර මේ සිර ආහාරේ නිසාම මතු වුණා කියලා කියන්නේ ඇයි? ආහාරේ නිස්ම පදනම් කරගෙනම ආහාරයෙන් කරන්න කිවි කියන්නේ ඇයි? ඇයි කුමක් සඳහාද කිවි? කිංචේතම් පටිච්ච බුත්ත මොකක් පදනම් කරගෙනද කිවි? ඉද භගිනි බිහිකු නැගිනියනි, මේ තථාගතයන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂුව පටිසංඛා නුවණින් කල්පනා කරලා, පටිසංඛා යෝනිසෝ බුද්ධිමත්ත හිතල බලා ආහාරං ආහාරේති කෑම බීම ජාති බඩට දාන්නේ කල්පනාකාරී. මං ඒ බඩට දානවා කියන වචනේ පාච්චි ඩිංගත් තේරුම් ගන්නට. ඒ මොකද අපිට ඒක භික්ෂුන් වහන්සේලා අතරන්නේ කවුරු කවුරුත් ශරීරයක් ආහාර නිසා පවතන නිසා වතුර දානවා, බීම ජාති දානවා, පෙන්දස් ජාති දානවා, මිරිස්සර ජාති දානවා, ස්ටාර්ච් වර්ග දානවා, කාබෝහයිඩ්‍රේට් දානවා, ප්‍රෝටීන් දානවා, කේක ජාති දානවා. එතකොට මේ ඒ ආහාරය ඕනමයි ශරීරයට යන්න. ආහාරය නැත්තම් ශරීරයක් පවතින්නේ නැහැ, ඉන්ධන නැත්තම්. ඒක අපි පැහැදිලිවම දන්නවා. එතකොට ඒ ඉන්ධන පාවිච්චි කිරීම කල්පනාකාරීව කරනවා. කුමක් සඳහාද? නේව දවාය. ක්‍රීඩාව සඳහා නෙවෙයි. මදාය. මේක මත් වෙලා එන්ද නෙවෙයි. න මන්දනාය. අඩු තැන් පිරලා හැඩරුව ඇති කරගන්න නෙවෙයි. නැ විභූෂණාය ලස්සන කරගන්න නෙවෙයි. යාව දේව යන්තං ඉමස්ස කායස්ස තිතියා, මේ ශරීරය කියන එක තියාගන්න. තිතියා කියන්නේ තියාගන්න. යාපනාය ඒක යැපෙන්න ඕන. මම කටින් කන්ට දුන්නේ නැත්තම් ශරීරය පවතින්නේ නැහැ. මොකද මිනිස්සු මේ ශරීරය ලැබුණේ මේක දුර්ලභයි කියන්නේ දුර්ලභයි මනුෂ්‍යාත්ම භාවය. අග්නිය පොත්තර පස් ටිකක් අරන් ඒ වන්දනීය තථාගතයන් වහන්සේ කියන්නේ මේ නියපොත්තේ තියෙන පස් ටිකතරන් ටික දෙනෙක් තම සුගතියකට යන්නේ. අනිත් හැමෝම දුගතිගාමි වෙනවා. මේ සබ්භාවයේ සැලසුම් සාගත කරගත යුතුමයි. එතකොට මේ ඒ ලැබිච්ච මනුෂ්‍ය ශරීරය සිරුර දැන් තියෙන මේ ස්ත්‍රී හෝ පුරුෂ ශරීරය පෝෂණය කිරීමේදී ටිකක් වග බලා ගන්න ඕන. ඇයි මේක කරන්නේ? විහිංසූපරත්‍යා විහිංසාවකින් අයින් වෙලා මේකට දඬුවම් කරන්නේත් නැහැ. මේක දඬුවම් කරන්න සීනි ඕන නම් සීනි දෙනවා ඒකට. නමුත් දිව කියන එක කැමැති ඒකට ඇඩික් වෙනවා. ඒකට පුරුදු වෙනවා. ඇබ්බැහි වීමක් වෙනවා. ඒ නිසා ඒක ගැන අවධානයක් තියාගන්නවා. යාවදී මාසකase තිට්ඨියා යාපනායි විහිංසා උපරතියා බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ භාවනාව කියන එකට උදව්වක් කරගන්න විතර නැත්නම් මේ ශාරීරියේ පනගස්සගෙන සීලේන්ද්‍රිය සංවරයේ භාවනාව සමතිපස්සනාව ගෙනියන්ත ශරීරේ තියාගන්න උන් නිසා විතරයි මේ බත්වෙන්ජන් වතුර ටික මේකට දාගන්නේ කියන අදහස තියාගන්න. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි, කලින් මතුවෙච්ච මතුවලා අපේ බඩගින්නේ කියන දුක නැති කරලා දානවා. නවංච වේදනං නෙඋපාදේසාමි. ඒ කෑම වැඩිපුර දාලා අලුත් වේදනාවක් අලුත් කරදරයක් ඇති කරගන්නෙත් නැහැ. යාත්‍රාචමි භවිෂ්‍යති. මේ ශරීරයේ පැවැත්ම ඉදිරියට යන්තු වේ යනවා. අනවජ්‍යතාවයක් තියෙන නිවැරදිකමක් තියෙනවා. පහසු විහාරයක් තියෙනවා. කෑම ගත්තහම ශරීරයට ආදරේ කරන්න ඕන බුදුහන්ට ආදර කරන විදිහට. අර කලින් කියපු වචන ටික එකතු කරගෙන නේව දාවාය නම දාය කියලා. සෝ එහෙම එක්කන ඒ විදිහට කල්පනාකාරීව පිඟානේ තියෙන කෑම ටික දත් සහ තොල් දත් දිව හරහා ගලනාලය හරහා ආමාශයට යවන එක ගැන කල්පනාකාරී වෙන එක්කෙනා ආහාරන් නිස්සාය ආහාරම් පජහති. අර ආහාරය පිළිබඳවම කල්පනාකාරී වෙලා ඒ ආහාරයේ අයින් කරලා දානවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒකට තියෙන ඇල්මකුත් නැහැ. ආය ශරීරයක් ඉන්නේ නැත්නම් ඒකට ආයෙත් බත් වෙන්ජන් කවන්න ඕනේ නැහැ. බත් වෙන්ජන් කවන එකක් අවුත් හොඳයි හැබැයි. තනකොළ වර්ගයි නැත්නම් මේ කුණු මස් මාළු කන එකක් අවුත් එහෙම හිතලා බලන්න සැලසුම් සහගත වෙලාද කියලා. එහෙම ආහාර සම්භූතෝ යම් භගිනී කායෝ ආහාරන් නිසාය ආහාරෝ පහතබ්බෝ ඉති යන්තං උත්තං ඉදමේචම් පටිවිත්තං නැගිනිනි. ඔය ආහාරය නිසා ආහාරය පදනම කරගෙන ආහාරය නතර කරන්න කියලා කිව්වේ ඔන්න ඔය මත. තණ්හා සම්භූතෝ දඤ්ඤවතින දාම තණ්හාවෙන් හටගත්ත දෙයක් මේ සිරුර. ඒ තණ්හාව කියනකොට තවත් ස්ත්‍රී පුරුෂගේ තණ්හාවෙන්වත් පුළුවන් නමුත් ඒක මෙතෙන්දි ගන්න බෑ. මේ තුන සම්භූති කියලා නිසා මේ සත්ත්වභාවය තුල හටගත්ත මේක පවත්වගෙන යන්න ඕන. මෙතෙක් ගියා අපි හිතමු අපි ඒකට යන්නේ නැහැ කියලා කිව්වා. අපි හිතමු ඒකට ඒදා කරපු දේ මදි කියලා අභිනන්දනීය අභිවදනය අජෝසානි. නැත්නම් විතක්කේ තියෙනවා නැත්නම් අනුශය අවස්ථාව තියෙනවා. ඒ වගේ ඒවා තියෙන නිසා අයි මේකක් ගන්න කැමැත්තක් එනවා. ඇයි එහෙම කිව්වේ එතකොට? මේ ශාසනයේ නැත්නම් බුදුහාමරගේ ධර්මයේත් එක්ක යාවල යන්න ඕනේ කියලා හිතපු එක්කෙනා එක්කෙනා කියනකොට ඕනේ කෙනෙක්. ඉත්‍යක් හෝ පුරුෂේ භික්ෂුවක් හෝ භික්ෂුණියක් ඕනම කෙනෙක්. ආර්ය ශ්‍රාවක භාවි උමනා කරන කෙනෙක් මෙහෙම එයාට මෙහෙම එනවා. ඉත්තන්නාමෝ කිර භික්ඛු මෙන්න මේ අරණ ආවල් එක්කන ආවල් භික්ෂුව ආසවානංකය ආස්ව ඉවර කරගෙන අනාසමං චේතෝ මිත්‍තින් පඤ්ඤා මිමුත්‍තින් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍චිකත්ව උපසම්පජ්ජ විහෙරේ යට එහුම් කන් දෙනවා. අන්න අහවල් පලාතේ අහවල් රාතේ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්. ආර්ය ශ්‍රාවකේ ශ්‍රාවිකාව ඒ ආශ්‍රවක්ෂය කරන නැත්නම් පරම සත්‍ය අවබෝධය කරගෙන ඉන්නවා කියලා ආරංචි වෙනවා. එතකොට එයාට හිතෙනවා ඔන්න තණ්හා කියන එක මතක තියාගන්න මෙන්න මේකයි කියන එක. කුදාසුනාම අහම්පි ආසවනංකය අනාසවං චේතෝ මුත්තින් පඤ්ඤා මුත්තින් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍චිකත්ව උපසම්පජ්ජ විහරාමි. කවදද මා ඒ උන්වහන්සේ විදිහට ආශ්‍රව ඉවරයක් කරගෙන මේ ආත්මභාවයේදීම මේ අද්දකීන් ගුණ සහිතවම ඒක කෙලවරක් කරගෙන ඉන්නේ කියලා යාට ඇති වෙන වුමනාව දැඩි වුමනාව. සෝ අපරේන සමේන තණ්හන් නිසාය තණ්හම් පජහති. ඒ වුමනාව ඒ දැඩි වුමනාව මත් පදනමක් හැටියට තියාගෙනම ඒ තණ්හා කියලා ඒ මා කිවි ඒ කිමිකල් ඉම්බැලන්ස් එකක් මේ මනසහරව මත වෙනවා පැවැත්මේ වුමනාවට ඒක නැති කරලා ගන්න. තණ්හා සම්භූතෝ අයම් භගිනී කායෝ තණ්හන් නිසා තණ්හා පහතබ්බා ඉති අන්තං උත්තං. එහෙම කතාවක් කිව්වනම් තණ්හා සම්භූතයි මේ සිරුර, තණ්හාව පදනම් කරගෙන මතුවලා ආපු දෙයක්, මතුවෙච්ච දෙයක්, පෙනෙන්න ආපු දෙයක්. ඒ තණ්හා කියන මූලික ගතිය පදනම් කරගෙනම තණ්හාව නැති කරගන්න පුළුවන්. ඒ දැඩි උමනාව. තුන්වෙනි එක, මාන සම්භූතෝ අයම් භගිනී කායෝ නැගිනි. මේ සිරුර, මේ මාන කියන මෙන්න මේ විදිහටයි මට මේක පවතින්න ඕනේ කියලා හිතාගත්ත නිසා හටගත්ත දෙයක්. අපේ කම්ම සපෝට් එක කම්ම උදව්ව තියෙනවා, ඕන ඕන හැටියට යන්න බෑ. විඥාන බීජේ කම්ම ක්ෂේත්‍රය තුළ ඇති වෙනම තයාට අර ඉන්ද්‍රිය ලැබෙනවා. කොයි ඉන්ද්‍රිය ලැබෙනවාද කියලා දන්න, එයා ගිනියන්දි අවශ්‍ය ඉන්ද්‍රියන් ලැබෙනවා. තණ්හාවට පොහොර දාන්න ඕනේ ඉන්ද්‍රියන් ටික ලැබෙනවා. තණ්හාව උරා ගන්න, තණ්හාව නිසා බාහිර ලෝකේ වස් කාම ගුණ උරා ගන්න ඕන ඉන්ද්‍රිය ටික යාට ලැබෙන ස්පොන්ජ් හයක්. එතකොට මාන නිස්සයි මානෝ පහතබ්බෝ ඉතිකෝ පනේ තං කිංචේතම් පටිච්ච උත්තං. ඒ මානය පදනම් කරගෙන මේ විදිහටයි මට මේක උමනා වෙන්නේ, මම කියන එකනා තියාගන්න පුළුවන් වෙන්නේ ඉහෙලින්ම කියලා හිතාගත්ත එක නිසාම ඇතිවෙච්ච ශාරීරිය, ඒ මාන කියන කොටස නිසාම එකත් අපි මනසහරහා යන හැමෝගෙම මනසේ මතුවෙලා එන එක්තරා අභිසංස්කරණයක්, අභිසංකතයක්. ඒක ඇති කරගන්නත් පුළුවන්, නැති කරගන්නත් පුළුවන්. ඒකයි අභිසංකරණය කියන්නේ. තියෙනම දෙයක් නෙවෙයි ඒක. තියෙන්න ඕනම දෙයක් නෙවෙයි මේක. මාන කියන gati තියෙන්න ඕනම දෙයක් නෙවෙයි. මොකද ඒක නැතුව ජීවත් වෙන රහතන් වහන්සේලා හැම. එතකොට ඒ ඇයි එහෙම කිව්වේ? ඒක මානිය පදනම් කරගෙන, මම පාලි වචන කියන මානිය පදනමක් කරගෙන මානේ අයින් කළ යුතුයි කියලා කිවියයි. මානන් නිසයි මානෝ පහත. ඉද භගිනි නැගිනියනි, මේ තථාගතයන් වහන්සේ, සිද්ධාර්ථ ගෞතම තත්යාගතයන් වහන්සේගේ මාර්ගයේ යන්ට ඕන කියලා හිතාගත් එක්කන, ඒ මාර්ගයේ තියෙන නීති රීතිවලට අනුගත වෙන්තාවු එක්කන හිතන මෙහෙම. ඉත්තන් නාමෝ කිරිබික්කු ආසවානං කයානාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. එයාට අහන්ත ලැබුණා මෙයා මේ පරම සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා. ස්පිරිචුවල් ෆුල්ෆිල්මන්ට් එකට ආවා කියලා ඇහෙනවා. ආව ගමන්ම අපි හිතන්නේ මානේ අත්තම ඇසෙන්නේ ඒක කොහොමද වෙන්නේ එයාට කියන එක. ඒක පිළිගන්න අකමැත්තක් නිසා. එතකොට එයා හිතන සෝහිනාමායස්ම ආසවණං කය අනාසවං චේතුමිත්‍තිං පඤ්ඤාමිත්‍තිං සයං අභිඤ්ඤා සත්‍තිකත්ව උපසම්පජ්ජ විහෙරති. දැන් තේරෙනවනේ ඇත්තන්ට එහෙම පාලි කියනකොටම. දැන් මෙයා මෙහෙම ආවා නම් කිමංගම්පනා අහං, ඇයි මට බැරි, මට කරගන්න බැරි ඇයි කියලා. අර දැන් අර අන්තරයි මාන කියන එකේ අතෙන්දී මාත් එහෙම වෙනව නම් කියලා තණ්හාන් සමෙතෙන්දී එයාට පුළුවන් නම් මටත් පුළුවන් කියලා. ඒක හොඳම එකක්. හැබැයි මම හිතනවා නะ ඒක අනිත්‍යත තම self hatred දෙකත් එක පසු බහින් ගැතිය තමයි. දැන් මේ කතා කරන එක්කෙනා සහ කතා කර නැත්නම් අහන නැත්නම් එච්චන්ගෙන මා දාන්න බොහෝ විට පොදි වුණෝකම අපිට ඇති. අනේ අපිට නම් බෑ කියලා. එයාට පුළුවන් නම් මට බැරි මොකද කියලා හිතෙන්දෝ ලෞකික ජීවිතේ හිතෙනවා වගේ. සු අපරේන සමයේන පස්ස කාලකයා මානන් නිසාය මානම් පජාති. එයාට සත්‍යබෝධය කර ගන්න පුළුවන් නම් මටත් පුළුවන් කියලා එයාට ආව ආධ්‍යාත්මික අභිමානය. ඒ පදනම් කරගෙන එයත් උනන්දු වුණා, උනන්දුල සත්‍යබෝධය කරගත්තා. ඒ කියන්නේ මානේ අයින් කළා. හතරවෙනි මේ තුන සම්භූතෝ අයම් භගින් තායෝ නගිනිනි. මේ ශරීරය මෛතුණෙන් හටගත්ත දෙයක්, ස්ත්‍රී පුරුෂ සංයෝගයකින් හටගත්ත දෙයක්. මේ තුනේ හේතුඝාතෝ උත්තෝ භගවත. ඒ මෛතුණේ කියන එක නතර කරන්න කියලා බුදුහාම කිව්වේ. අර අනිත් ආහාර නිස්සය ආහාර පහතබ්බ මාන තණ්හා නිස්සය තණ්හා පහතබ්බ මාන නිස්සය මහාන මාන පහය කළ යුතුයි මහාන පහතබ්බ. එතකොට ඊළඟට ආවේ නැ මේ තුන නිස්සය මේක ඉවර වෙලා කියලා නෑ. එකට ගියොත් ඒකට අහුවෙලා හමාරක්. ඒකේ තරම්ම ඇඩික්ටිව් දෙයක් ඒකයි මේක නතර කරන්න කියලා බුදුහාම කියන්නේ. ඒකේ වරදක් කියනව නෙවෙයි. දැන් පංචශීලයේ තියෙන ඇත්ත මේකත් එක්ක pore බලන්න එපා. දැන් පසුගිය ධර්ම සාකච්ඡාවක් මේ සත්‍යමේ තුන ධම්ම සූත්‍රයේ සාකච්ඡා කළේ කරපු එක හොඳයි. නමුත් ඒ කරපු විදිහෙන් ගන්න හදනදී බුදුහාම කරන අගෞරවයක් හැටියට තමයි යන්නේ. ඒකේ තථාගත භාවයේ තියෙන උත්තරීතර ගුණාංගයක් එතෙන්දි කියවෙන්නේ. ඒක මේ පොතු ජන ඇත්තන් සම්බන්ධ කරගෙන ඒ කට්ටිය දඟලන්න ඕනේ. පැකියා කරන ඇත්තෝ බිරිඳ ස්වාමි පුරුෂෙක් දරුවෙක් ඉන්න ඇත්තෝ ඒ තථාගත භාවයත් එක්ක සසඳල ඒක කරන්න ඕනේ කියලා මානන් නිසයි මහනම් පහතබ්බා වගේ කේට එන්න ඕනේ නැහැ. එහෙම තමයි මට හිතු මා හිතන්නේ. ඒක මං හරි කියලා මුත් ඒ වගේන කල්පනාකාරී විය යුතුයි. එතකොට දැන් ආහාරන් නිසාය ආහාරම් පහතම්බම් තණ්හා නිසාය තණ්හා පහතම්බා මානන් නිසාය මානම් පහතම්බා. මේ තුනේ හේතුඝාත කල් පාලමම ඒ දණ්ඩම අයින් කරලා දාන්න ඕනේ. ඒගොඩ මෙගොඩ යා කරන්න එපා. ඒ බුදුහාමර එහෙම කිව්වා කියලා තමයි ආනන්දහාමර කියන්නේ. එම කිව්වහම අතකෝ සාභික්කුණී මංචකා උත්තහිතා ඒ භික්ෂුණිය ඇඳෙන් නැගිටලා එයා මොකක් හරි යටිහිතේ වෙන අදහසක් තියාගෙන ඉන්නත් ආනන්දහාමුදුර කරේ ඇල්මත් තියෙන්න ඇති. එහෙම නිසා වෙන්න ඕන මි කියලා හිත කියන්නේ. මොකද එයා ආනන්දහාමුදුරනකොට නැගිටලා ගිහිල්ලා එයා දැක්ක එනකොට තමයි එයා ගිහිල්ලා මේ සීවරෙන් ඔළුව වහගෙන ඇඳ හිටිය අසනීපෙල. එතකොට ආනන්දහාමර එහෙම කිව්වහම එයා ඇඳෙන් නැගිටලා ඒකං සංඋත්තරා සංගම් කරිත්තා ඒ දෙපොට සිවුර එක පැත්තක එක උරේසකට දාගෙන ආනන්දේසු ආයස්මතු ආනන්දස පාදේසු සිරසනි පිටිත්වා ආනන්දහාමරගේ පාළඟ ඔළුව දාලා ඔළුවෙන් පාදිකට නමස්කාර කරලා ආනන්දහාම කිව්වා අච්චයෝ මං බන්තේ අච්චගම මං බන්තේ ස්වාමී ඒක මගේ විශාල වරදක් මං නීතියෙන් පිටපැනිලක්ුණේ නීතියෙන් පිටපැනිලකුත් නෙවෙයි එක්කෙට යන්න හැදුවේ මගේ වැරද්ද යථා බාලං ඒක මෝඩ කෙනෙක් විසින් කරන දෙයක් යථා මූලං ඒක මුලාවෙන් කරපු දෙයක් ඇති යථා අකුසලං ස්කිල්ෆුල් නෑ කියන එක තේරුම් ගන්නට යාහං එවම් මක් ආකාශ මම මේ විදිහට කළ එක හොඳ නැති දෙයක් කියලා මට තේරෙනවා. සසාමි බන්තේ අයෝ ආනන්දු අච්චං අච්චිතු පටිගන්හාතු ආයතින් සංවරාය මගේ වැරද්දක් ඇතිත ආනන්දාරියන් වහන්සේ පිළිගන්ත මං ආය අනාගතේ ඒ සඳහා පූර්ණ සංවරයේ භාවයට පත් වෙනවා. එතකොට ආනන්දහාමර කිවා යග්ග තග්ගත්වම් භගිනි අච්චයෝ අච්චගම ඇත්තෙම නැගිනියනි ඔබ කෙලේ වැරද්දක් එක වැරද්ද පැත්තටයි ඔබ නැඹුරුලා ගියේ. ඒක බාලයෙක් විසින් කරන දෙයක් මුලා වෙච්ච කෙනෙකු කරන විසින් දෙයක්. ඒ නිසා අකුසල දෙයක් වායක කරපු එක යතෝකෝ ත්වම් භගිනි අච්ඡං අච්ඡේතු දිස්වා ඒ වුණාට නැගිනියනි ඔබ වැරද්දක් ලෙසින්ම අවබෝධ කරගෙන යථා ධම්මං පටිකරෝසි ඒකට පිළියම් යොදාගත්තොත් තන්තේමයන් පටිගන්හාම ඒ වැරද්ද මං බාරගන්න. ඔන්න අර හතරට වගේම පස්වෙනි කාරණේ වැදගත් මේක. බුද්ධිහේසා භගිනි නැගිනියනි මේක ලොකු දියුණුවක්. අරියස්ස විනයේ ආර්ය විනයෙහි යෝ අච්චයං අච්චේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති වැරද්දක් වැරද්දක් හැටියටම තේරුම් අරගෙන හංගන්නේ නැතු. යථා ධම්මං පටිකරෝති ඒකට සුදුසු විදිහට පිළියමක් කරගන්නවා නම් ආයතින් සංවරං ආපජ්ජති පස්සේ එකින් එකට ආයෙන්නේ නැහැ කියලා සංවරයට පැමිණෙනවා නම් ඒක ආරි විනිහි වැදගත්ම දෙයක්. ඒක බුද්ධිය දියුණුවක්. අර පරිහානි බුද්ධි කිව්වේ ඒක පරිහානියකින් දියුණුවක් කියන එක. ඒක ආනන්දහනුක මේක තමයි අතොර බික්කුණී සූත්‍රය සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න බොහෝ කරුණු තියෙනවා. සම්මා සම්බුදු සරණයි ධම්ම කාරණා දාන්න ඇත්තු ඉන්නවා. තේරුම් බේරුම් කරගන්න ඕන දේවල් ප්‍රතිපදාවටත් අනුකූලවම අපි තේරුම් ගනිමු. කතා කරන්නාද අසන්ත කැමැත්තේ නිසා හොඳට ධර්මය අපටත් කියලා දෙන්න. සම්මා සම්බුදු සරණයි. කල්‍යාණ මිත්‍රයන් වුණාට පින්. තථාගතයන් වහන්සේටත් ආනන්දහාමුදුරුවන් වහන්සේටත් අප්‍රමාණ නමස්කාර වේවා. සාදු සාදු සාදු. දැයි අපි ධර්ම සාකච්ඡාවට එන්නේ මු කල්‍යාණ මිත්‍රුනි. ඒ සත්‍යතුමා අපිට පාදා දුන්නේ සූත්‍ර දේශනාවෙන් මූලික වශයෙන් මුල්ින් කියලා දුන්නු කාරණා හතරත් අවසානයෙන් සඳහන් කළ පස්වෙනි කාරණා වශයෙන් ඉස්මතු වූ කාරණාවත් අපි වෙනම කතා කරමු. මම ආරම්භයක් වශයෙන් චිත්‍රාරං රාජපක්ෂ මහත්මිය වෙනනම් ප්‍රශ්නයකින් චිත්‍රාරං රාජපක්ෂ මහත්මිය අර මේ දෙවෙනි කාරණාවත් තුන්වෙනි කාරණාවත් ගැන සඳහන් කරනකොට තමයි අර මේ ආශ්‍රංශය කරපු භික්ෂුවක් පිළිබඳව ලැබිච්ච ආරංචියක් ගැන කියවෙන්නේ. මේ ලෝකේ භික්ෂුවක් ආශ්‍රංශය කළා ආශ්‍රව රාහිත චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලැබමින් ඉන්නවා කියලා දැනගෙන කියන උදාහරණයක්. අපි ඒක අර ඒක සඳහන් කරේ ඇත්තටම වීර්ය වඩ아가න තමා තුල ඇති ඒ මානය හඳුනා ගන්න. එහෙම නැත්නම් තමා තුල ඇතිවන්නා වූ තෘෂ්ණාව හඳුනා ගැනීම සඳහා වීර්ය ඇති කර ගැනීමටද ඒ උදාහරණය එහෙම සඳහන් කළේ. එහෙම නැත්නම් සතුතුමා පහදා දෙනකොට කියුනේ ඒ මානය ගැන කියනකොට ඒ දැකීම එතනදිම එයාට පුළුවන් නම් මට පුළුවන් වගේ මාන හැඟීමක් ඇති වුණා. ඒ ඇති වූ මානය දැක්ක කියන එකයි. ඒ වගේම තෘෂ්ණාව ගැනත් එහෙමයි. අර මේ මටත් එහෙම පුළුවන් නම් කියලා තෘෂ්ණාවක් ඇති වුණා. ඒ ඇති වෙච්ච තෘෂ්ණාව දැකීම කියලා එකයි. ඉතින් ඒක එහෙමද එහෙම තේරුම් ගන්න එකද එහෙම නැත්නම් අර උදාහරණෙ තිබුණේ වීර්ය ඇති කියලා ගැනීම සඳහා පමණයි. ඉතින්දී ඇති වෙච්ච තෘෂ්ණාවක මානයක් පිළිබඳව නෙමෙයි තමා තුළ ඇති තෘෂ්ණා මානය අඳුනාගෙන දැති යුතුයි කියන ඒ අදහසක් තිබුණොත් ඒ කාරණා පිළිබඳ කොහොමද අපි තවදුරටත් පොඩ්ඩක් කතා කරන්නේ? එතනමදී ප්‍රශ්නේ තේරුණා කියලා හිතනවා. තේරුම් සරණයි. අපිටම පුළුවන් තරම් ළඟට එන්න ඕනේ නේද හැමෝම කතා කරනකොට? මේ සූත්‍රය ගැන බැලුවහම මේකේ ඇත්තටම අපිට තේරුම් ගන්න කියලා තියෙන්නේ මම තේරුම් ගත්තපු විදිහටයි කියන්නේ. මොකද මේ අපි මේ මම කියන පුජ්‍යලයා හැදුනේ කොහොමද කියන එක හරි විදිහට තේරුම් ගැනීමෙන්ම තමයි මේ ගමන යන්න ඕන කියන එක තවත් සූත්‍රයකින් වෙනත් විදිහකට කියන ආකාරයක් කියලා හිතුනේ. මොකද මේ ආහාරය ගැන කියනකොට ඇත්තටම කබලින්කාර ආහාරය විතරක් නෙමෙයිනේ. ආහාරයෙන් ඇති වුණා කියලා තේරුම් අරගෙන ආහාරයම යොදලා මේක ගැන තේරුම් ගැනීම කියනකොට මතක් වුණේ ඇත්තටම මේ ආහාර හතර සබලින්කාර ආහාර පස්ස මනෝ සංචේතන විඥාන කියන ආහාර හතරම මතක් වුණා. මොකද ඒ හතරම මෙතන සම්බන්ධ වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මේ වචන වලින් නොකියුණාට ඒ ආහාර කියන වචනේ මේ හතරම කියවෙනවා කියලා. ඒ වගේම අපි මා චිත්‍රමාත්මේ මේ කොටස් හතරට මම බලාපොරොත්තු වෙනවා වෙනම පස්සේ ඉන්න මම අර ඉස්සෙල්ල වශයෙන් අර මැදින් අර කොටස ගත්තේ ඒක වෙනම කොටසක් පැහැදිලි කරගන්න. ඔව් මානෙ ගැන දලොත් මහත්මයා අහපු තණ්හාව මානෙ ගැන ඇහුවාම ඇත්තටම මේ මානෙ කියන එක තරමක් දුරට නෙමෙයි ඇත්තටම මානෙ කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ රහත් භාවයේදීනේ. ඉතින් මානෙ කියන එක දැන් අර මටත් පුළුවන් කියන ඒ සක්කෝ කියන අර මට මටත් පුළුවන් මේක කරගන්න කියන හැඟීම සුළු වශයෙන් අපිට තියෙන්න ඕනේ. මේකෙන් ගැලවෙන නම් මේ මාර්ගයට ගිහිල්ලා මේ විමුක්තිය ලබා ගන්න නම් ඒක අවශ්‍යමයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අවසානයේදී මානෙ නැති වෙනවා කියන්නේ මොකද්ද? මේ පිනිකමට හිතුවොත් පිම්බිච්ච බැලුමක බැලුමේ හුලං ගියා වගේ වෙන එකක් මේ අපිට වෙන්නේ අවසානයේට. එතනදී මානෙ නැති වෙනවා. ඉතින් ඒ සඳහාම මෙසක් ඇත්තටම ඒ මානෙ වැඩි කර ගැනීමට නෙමෙයි. ඉතින් තවත් කෙනෙක් රහත් වෙලා ඒ මට බැරි කියලා ඒ මානෙම්ම උදුම්මගෙන මම දැන් සෝවාන් වෙලා මම දැන් මෙහෙම කියලා මමත්වයෙන් ගැනීමට වැඩිය මේ මානෙ අවශ්‍ය වෙන්නේ. ඒ මානෙ තරමක් දුරට හරි ප්‍රයෝජනෙට අරගෙන මම මානය නැති කර ගැනීම සඳහායි කියන එක කියලා තමයි දලත මහත්මය තේරුම් ගත්තේ. සමහර විට මම ප්‍රශ්නේ තේරුම් ගත්ත නොවෙන්න පුළුවන් හරියට සමා වෙන්න. හොඳයි. කෙළවන් සර්ණයි. හොඳයි මං සර් ගෞරවයෙන් සත්‍යත්වයෙන් වෙන සත්‍යත්වයෙන් මම කලින් සඳහන් කරා වගේ මේ කොටස් පිළිබඳ වෙනම කතා කරනවා. නමුත් මම වැඩි මේ කොටස ගත්තේ මගේ ඔළුවට එක එකසරේ ආපු නිසා මේ ඒ උදාහරණේ ඒ මම නැවතත් කෙටියෙන් කියනවා ඒ වික ඒ වීර්ය කියන්නේ අපි ගත්තොත් එහෙම මෙහෙම කෙනෙකු ආශ්‍රය කරලා ඉන්නවා කියලා ආතන්වාස කෙනෙක්. ඉතින් ඒක එතකොට ඒ පිළිබඳව සමාත් ආශ්‍රය කරගැනීමට උනන්දුවක් ඇති වෙලා මේ සම්මාදිට්ඨිය අතිකරගෙන මේ කරගන්න ක්‍රියාදාමයේ යෙදීම හේතුවෙන් තමන්ගේ තෘෂ්ණාව නැති වෙනවා. ඒ වගේම තමන්ගේ මානේ මේ ක්‍රියාදාමයේ නැති වෙනවා. අපිව පසුව කතා කරමු මොකද මේ ක්‍රියාදාමය කියලා. නැති වෙනවා කියද ඒක එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර උතුමා රසගාලා වගේ ඒ මට එයාට පුළුවන් නම් මටත් පුළුවන් කියන මේ හැඟීමක් ඇති වුණොත් එතන තියෙන මානයක් පැහැදිලිවම ඒ මානය දැක් නැහ ඒක හේතුවක් වුණා වෙනවා කියන එකද කියලා. හැබැයි ඉතින් එවැනි මානයක් ඇති වුණොත් ඒක මහා ඒක ලොකු සක්කා දිට්ඨියක් ලොකු මා මේ මමත්වයක් පියාගෙන ඉන්න කෙනෙක් නේද? ඒ වෙනකොටත් ඉන්නේ මේ හමුවෙම ඉන්න කෙනෙක් නේද? යාට එකපාරටම එහෙම වෙන්න පුළුවන්ද කියලා දැන් මට සමානවම යන හදදී මම සත්‍යත්වනේ කියන අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ඊට පස්සේ ඉදිරි කොටස දෙන්න. එතෙන්දී අපි භාෂාව පාවිච්චි කරන විදිහ හොඳට බලමු. එයාටත් පුළුවන් මටත් පුළුවන් කියන එකට වඩා එක්කෙනෙක් ඉන්නවා අපි හිතමු බොහෝම සිල්වත් ගුණවත්. එයාන මේ හිතන්නේ ඔක්කොටම කලින් දුසිල්වත් කෙනෙක් නෙවෙයි. ඒ පදනමට අවිල්ලා ඉන්ද්‍ර සංවරේ තියාගෙන සීලේ පරිපූර්ණ සමාධියක් කරන කෙනෙක්. නමුත් එයාට පංච නීවරණ බලපෑම වැඩි. එහෙම නැත්නම් කාර්ය බහුල වැඩි. එහෙම නැත්නම් පිළිසෙ වැඩ වැඩි. බණ දහම් අවබෝධයේ තේරුම් ගන්න හැටි ඒව වැඩි ඔක්කොම තියෙන කෙනෙක් කියලා හිතමු. එයාට ඇහෙනවත් භාෂාව වෙනස් කරනවා. එයාට පුළුවන් නම් මටත් බැරි මොකද කියලා කිව්වොත් එම අර මහත්මිය කියාගේ ඊට පස්සේ වෙන විදිහකට යත් වෙන කොහෙන් හරි ඒජන්සියකින් සහතිකයක් හොයාගත්තා වගේ වෙන. එයාටත් තියෙන ඩිප්ලෝමා එකක් මටත් තියෙනවා කියලා වගේ. එහෙම නෙවෙයි වෙන්න ඕන මෙතෙන්දි වෙන්නේ. හොඳම කල්යාණ ගුණ ඇති භික්ෂුවක් භික්ෂුණියක් කාන්තාවක් පුරුෂයෙක් කියලා හිතමු. අවංක මේ මාර්ගයේ තියෙනවා. එයාට ඇහෙනු අපි හිතමු එයා පිළිගත්ත ගුරුවරයෙක් කියනවා මට මතකයි මං ඉස්සරෝ මම අවුරුදු 40කට විතර කලින් මං හිතනවා 70 දශකේ මුල් හරියේ විතර එට ගියාම එක්තරා දුප්පත් කාන්තාවක් භාවනා කළා හොඳට. එතන අපිත් එක දන්න එයා බොහොම හොඳයි. එයාට එක කරගෙන යන්න පුළුවන්. එතන එයා ගුරුවරයන් වහන්සේ පැත්තකට ගත්තා කියලා කිව්වා. මේ අපි මේක හරියට කරන්න අර බලන්න අර ඇවිල්ලා කොච්චර හොඳට දවස පුරා මේක කරනවාද කියලා. ඒක තේරුම් ගන්න කියලා එහෙම කිව්වා. ඒ වගේ. එතකොට මට හිතෙනවා අර ඇත්තු මෙච්චර වැඩ තියෙද්දි මෙච්චර දරුවෝ 7-8 දිනක එක වැඩ කරගෙන මහත්ය නෝන මහත්තයා මේකට උදව් දෙන්නෙත් නැහැ. ගමේ මිනිස්සුත් කරන්නේ මේකට උදව් කරන්න නැති එක. නැත්තානි භික්ෂු පිරිස් මේකට උදව් කරන්න බලන්නේ කොහොම හරි මේ සත්‍ය අවබෝධය සඳහා යනවා කියලා සත්‍ය අවබෝධය කරගන්න උදන් දෙනවා කියලා අපි මේ කාලේ හැටියට කියන්නේ. එතකොට අර හොඳ ගතිගුණ තියෙන භික්ෂුවට භික්ෂුණියට හෝ මහත්මයාට මහත්මියට මේක ඇහිලා එයාට හිතෙනවා මාත්මී සත්වෙට එන්න ඕන. මේක දුක් වැඩි, මේක දුක් කන්දරා වැඩි, මාත්මයකට එන්න ඕන කියලා ලොකු උමනාවක් ඇති කරගන්නවා. එයා දන්නවා සත්‍ය අවබෝධය කරගත්තාම මෙහෙම වෙනවා කියලා එයාට හිතෙනවා. ඒ නිසා ඒ තණ්හාව පදනම් කරගෙන මාත් මෙහෙම වුණොත් හොඳයි නේ, දේශය මටත් ලැබෙයි නේද කියලා හිතලා ඒ සඳහා උත්සාහවත් උත්සාහවත් වෙනවා කියලා කියන්නේ දැන් අරයා ඔළුවට එන්නේ ගුරුවරයාට ගිහින් කියනවා මට උනන්දුවක් ඇති වුණා මට මාර්ගය කියලා දෙන්න. එතකොට ගුරුවරයා මාර්ගය කියනවා. එතකොට අර දැන් අරයා වගේ වෙන්න ඕන කියලා හිතලා යනවා නෙවෙයි. අර ඉග්නිෂන් එක ආවා දැන් මේකට. ඔය ඒක හරි වැදගත් ඔය ඉග්නයිට් වෙන එක. එතකොට අර එයාට පුළුවන් නම් මෙයාට පුළුවන් මට පුළුවන් කියන ඒ භාෂාත්මක එක අයින් කළා නැතුව එච්චර මහන්සි වෙන එච්චර දුක් විඳින කාගෙන්වත් උදව් නැති ඒ ඇත්තටත් ඒ ඇත්තට මේක පුළුවන් නම් මාත් ඒ ඇත්ත කොච්චර සතුටින් ඉන්නවද අනේ මාත් සතුටින් ඉන්න ඕන කියලා කල්යාණව මතක් වෙනවා එයාට. එහෙම කළා තමයි කියන්නේ. හැබැයි තුන් මාර්ගින් මාර්ගයට එන්නේ එතෙන්දිත් එයා දකින්නේ මේ එතෙන්දි ඊට පස්සේ අරක නැහැ. එයා දකින්නේ මෙන්න මේ දුක මට තේරෙනවා, මේ දුකට හේතුව මේකයි කියලා තේරෙනවා. ඊට පස්සේ එයා උනන්දු වෙනවා කුසලයේ වඩා. කුසලයේ වැඩුවාම මිසුවේ ආවා. එතකොට දුකතේ තියෙනවා දුක්ඛ සමුදය තේරුම් ගන්නවා. හේතු දැනගන්න. ඊට පස්සේ කුසලිය වඩනකොට මාර්ගය වැඩෙනවා, මාර්ගයේ ප්‍රතිඵල එනවා. නිරෝධය දකින්නකොට නිරෝධ මාර්ගයේ තමයි යන්නකොට දැනෙන්නේ කියලා ඒ ඔය දෙක ඔය හතර කරුණ හතර සත්‍ය අවබෝධයත් එක්ක යන්නේ නෝයාට. නිසායි භාෂාත්මකව තයින් කරන්න. දැන් ධර්ම සාකච්ඡා කරනකොට අපි ඒකට මෙන්න ඕනද? මේ කාගෙවත් මත අයින් කරගන්න නෙවෙයි. මේකට අපි එන මාර්ගය කොහොමද? අර අපි හිතමු මේ කාම ලෝකේ ඉඳලා ජීවිතේ අඩක්ම සම්පූර්ණයෙන් ඒ සඳහා යොදවලා හිටපු කෙනෙක් පැවිදි වෙලා අපි හිතමු ස්වීඩනයේ භික්ෂුවක් එයාත් පැවිදි වෙලා දැන් පිණ්ඩපාතික භික්ෂුවක් කළා. මුළු ජීවිතේම ගිහිලා අවංකව මේ ඇත්ත මේ සත්‍යාවබෝධි මාර්ගයට පැමිණලා ඉන්න කුසලයන්ගෙන් අකුසලයන්ගෙන් අයිවිලා කුසල පිරිපුන් කරගෙන කියලා අපි හිතමු. අපි එහෙම හිතනවා කියලා. එතකොට අපිට හිතෙන්න ඕන මං හෙළයෙක්, මම පොඩි කාලේ මෙහෙම කළා. එතකොට එයාට පුළුවන් උනන්නේ ඒක කන්ඩෙම් කරන්නේ නැහැ. දැන් අනේ ඔය බොරුකාරයෝ, ඔය සුද්ධ කවුද ඒවා මේවා කියලා. ධම්ම ජීවහාඳු කෙනෙක්, සුද්ධහාඳු කෙනෙක් කියලා බුදුහාඳුත් දෙටියක් හිලින් තියලා තියෙන්නේ. නමුත් අපි හිතමු අපි ධර්මකාමීත්ව හැටියට හිතමු මෙච්චර මේක ඉඳලා ධර්ම මාර්ගය ගැන කිසිම අවබෝධයක් නැතිව දෙක පහත මේකේ තේරලා අඟුලිමාලාට වගේ, පටාචාරලාට වගේ, උපලවන්නලාට වගේ මේක තියලා මේ කටේ තාවනේ කියලා ඒ ගැන මට ඇති වෙන හැඟීම. එහෙනම් ඇයි මේ හෙළ බෞද්ධෙක් ඇරියට පොඩි කාලේ ඉඳලම යෝවද තම්පව රෝමනු ජේසුයි කියා හිටපු ඇයි මට බැරි කියලා හිතෙන්න. ඒක හදවතේ කෙල්ලවරින්ම මතලෙන්න තෝණ කියන්නේ ඒ උමනාවක් වෙනවා. එතකොට ඒ උමනාවට පිළිතුරු වෙන අකනිතා බ්‍රහ්ම ලෝකයෙන් පව. ඒ විදිහට තමයි ඒක කෙරෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි. මා හොඳ ගුරුවෙක් නෙවෙන බව නම් මට දැන් තේරෙන බුදු සරණ. බුදු සරණ සතිස්වාමි, මේ හිතන්න එපා ඒ වගේ ප්‍රශ්න මම යොමු කරන්නේම මේ මම විවිධයත් එක්ක කතා බහ කරන නිසා මේ විවිධ දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම මේ එහෙනම් මම කියන්න ඇත්තෙන්දි මේ ප්‍රචාරය කරන්න ටිකක් දවස් තියෙනවා මටත් ආ බුදු සරණයි. විශේෂයෙන්ම මේ සූත්‍රද මේ මගේ සහෝදරය මේ දවස්වල අලුත් කටයුතු කරත් ගාලා මේ ත්‍රිපිටකයේ දැන් පෞද්ගලිකත්වයෙන් ඇත්තට අපි ධර්ම සාකච්ඡා මම කියන්නද මේක නිසා මේ සූත්‍රද මේ ට්‍රාන්ස්ලේට් කරලා මොකක්ද වැඩි සරණ තියෙනවා ඒකේ තියෙන කොටසක් අරගෙන මම මේ කිව්වේ ඇත් සමග වෙනසක් තියෙනවා දෙකක් ඒ ගැන පැහැදිලි කරගන්න ඒකවල ඒකට කැතිය දැනුම් දෙන්න පුළුවන් ඒක මේ කොහොමද ඒක අර්ථය තියෙන්නේ කියලා. ඉතින් අපි ඊගාවට මේ සත්‍යත්ව සඳහන් කරපු අපේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන මූලික කොටසට ගියොත් එම ආහාර පිළිබඳ කියන කොටසේදී මම ජයන්ත මහත්මයා වෙනුවෙන් මේ ප්‍රශ්න සමග ජයන්ත මහත්මයා මේ දැන් ආහාරය ගැන අපි තේරුම් ගත්තා පැහැදිලි කර දීපු කාරණා සමග ඒකෙදි මෙහෙම දෙයක් හිතනොත් ඒක කොහොමද සම්බන්ධ කරගන්නේ මේ අතීත කර්මයන් නිසා ආහාරයේ මේ ආකාරයට මේ වර්තමාන සතිය පැවතීම නිසා දුරු කරන්න පුළුවන්. ඒ වගේම එසේ වුණත් මේ වර්තමානයේදී ආහාරයට කිසියම් තෘෂ්ණාවක් කැමැත්තක් තියෙනවා නම් ඒක පහකල යුතුයි කියලා වගේ අදහසක් කොහොමද සම්බන්ධ කරගන්නේ මේ අපි ආහාර ගැන කතා කරපු කාරණාවට? හොඳයි මම සත්‍යත්වයන් සත්‍යත්වයන් මම මේ යොමු කරපු ප්‍රශ්නේ නැවත කෙටියෙන් අහුව සත්‍යත්වයන් අතීත කර්මයන් නිසා වූ ආහාර අපි වර්තමානයේ ආහාර පිළිබඳව සතිය පවත්වනකොට දුරු කරන්න පුළුවන් කමක් තියෙවි. ඒ වගේම වර්තමානයේදී ආහාරයට ඇත්තන්ත තෘෂ්ණාවක් ඒ තෘෂ්ණාවත් දුරු කරන්න ඕනේ කියන පණිවිඩයක් අපි මේ සාකච්ඡාව තුළින් ගන්න ඕනේ. මේක අපි ආහාර කියලා කියනකොට ආහාර හතරම ගන්න හැදුවා එකත් හොඳයි. නමුත් සූත්‍රයේ ආනන්ද හාමුදුරුවෝ විස්තර කරනකොට කිව්වා ආනන්ද හාමුදුරුවන්ට දන්නවා ඇයි මේ භික්ෂුණී උන්වහන්සේට එන්න කිව්වේ කියලා. උන්වහන්සේ දැනගත්තා. ඒක ආනන්ද හාමුදුරුවන් ගන්න බෑ. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඒ කාරණා තුන කිව්වේ. එතකොට කියනකොට ඇයි ආහාරය සඳහා ආහාරය පදනමක් හැටියට තියාගෙන ආහාරය නැති කරන්න ඕනේ ඇයි කියන එක විස්තර කරන්න ගියාම උන්වහන්සේ කිව්වේ මේ කබලින් තර ආහාරය. ඒ වචනේටවත් යන්නේ මම කිව්ව එකයි අපි මේක අපි මේ ශරීරයත් එක්කම යමු කියලා. මේක ආනන්දහන්ට ඇත්තෙම අවධාරණය කරන්න ඕනුනේ හතරවෙනි එක. ඒකයි ඕනුනේ. නමුත් උන්වහන්සේ මේ ශරීරයත් එක්ක එතකොට එයාට තියෙන්න තියෙන මාන කියලා එයා දැන් සමහර විට එයත් සාකෙක් පැත්ති කෙනෙක් දන්නවා. ඉන්සානන් දහන්ට විතරක් ගෞරව කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. අර භික්ෂුණිය උනන්දු නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට අර ඇත්ත සත්‍ය අවබෝධය කරගත්තානේ මට ඕනේ ඔය කට්‍යත්ති සම්බන්ධ වෙන්න ඕනේ කියලා වයින් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් මේක අපි මෙතෙන්ටම ගත්තොත් අර අනිත් ඒවාට යන්නේ නැතුව ආහාරයේ තණ්හාව මානෙ මෛතුනේ ඔය හතර. එතකොට මෛතුනේ නම් සේතු ඝාතෙම කීදහමාරයි කියන්නේ ආය කතා කරන දෙයක් නෑ. එතකොට හැබැයි ඒක මතක තියාගන්න භික්ෂුණියට කිව්වි. ඒක එක්කත් පොරවදන් දෙපා. එතකොට ආහාරය නිසා ආහාරය අයින් කරන්න ඕනි කියනකොට ආනන්දහම කිව්වේ එතෙන්දී අපි ඉගෙන ගත්තා ටික පැහැදිලි අපි කිව්වා ඉතිකෝ පනේතම් තං කිංචේතම් පරිචිත ඒ මොකක් සඳහාද කිව්වේ. එතකොට පටිසංකායින්ස ආරං ආරේති නේවදාවය නමදාය අර පින්ඩ පාත පරිභෝජනය කරනකොට කියන ප්‍රතිවේක්ෂා කියන එක තමයි කියන්නේ. එතකොට යා එතකොට ශරීරයේ කියන එක මතුවෙලා ඇවිල්ලා තියෙනම ආහාරයෙන් හැබැයි මේ ආහාරයේ පදනමක් හැටියට තියාන්නම පුළුවන් ආහාරය නැති කරන්න. ආහාර තෘෂ්ණාව. දැන් කන එකටම දැන් මනස සම්පූර්ණයෙන් ෆ්‍රිජ් එකටයි අවන් එකටයි ඒ මේ බර්නර්ස් වලටයි පින්ගන් ටිකටයි මේ කැමීසෙට ඒ පැත්තටම දාගන්න. වෙන අනිත්‍ය එපා. ඇහැ කන දිව නාසය හැම එපා. මනෝ එපා. දැන් පැන්ටි කබඩ් එකේ කොච්චර જાති තියෙනවද? ඊට පස්සේ ඩීප් ෆ්‍රීසරේ මොන જાති තියෙනවද? ග්‍රොසරි ස්ටෝර්ස් එකකින් ගෙනාපු කොච්චර જાති තියෙනවද? පස්සේ ගන්න පාවිච්චින කොච්චර જાති තියෙනවද? වතුර හැරෙන්න අනිත් මොන જાති කොච්චර තියෙනවද? සාධාරණීකරණය කරන එක වෙනම එක. ඒක වැරදි හරි වැරදි කියනව නෙවෙයි. ඒ මනසේ පැතිරුම් කරගන්න මේ කියන්නේ. එතකොට කොච්චර පළතුරු වර්ග තියෙනවද? කණ්ඩෝණියක් තියෙන ලස්සන්ට තියෙන ඒවත් කොහොමද හරි තියෙනවද? ඒ ෆ්‍රිජ් එකයි කෑම මේසෙයි කුකර් එකයි ඒ අවන් එකයි පැත්තටම පැන්ටි කබඩ් එකයි ඒ පැත්තටම මුළු දාගෙන යම් කරන්න. එතකොට ආහාරයෙන් ශරීරයේ පවත්තක ඥානයේ දැනට අනිත්‍යව නැහැ කියන නෙවෙයි ඒ හතරට යන්නේ පදනට. එතකොට ඒ ආහාරයේ පිළිබඳව කල්පනාකාරී වුණොත් එතෙන්දිම ලොකු අවබෝධයක් වෙනවා. ඇයි? ශරීරය කියන එකට ඇතුළු වෙනවා. ශරීරයට දෙන අගය හීන කරගන්න. ශරීරයේ පවත්වනවා ඒකට විහිංසා උපරතියෙන් විහිංසාවකින් තොරව මේක ගෙනියන්න උන්සා කියලා. ඒ අවබෝධය ආර්ය අෂ්ටාංග මාර්ගයේම තියෙන අවබෝධයක්. සම්මා දිට්ඨියෙම තියෙන කොටසක් කියලා හිතෙන්න ඕන. ඒක අඩුවට ගන්න එපා. දෙවෙනි එකේදී උට උමනා දැද්දි උමනාව කියන එකට තණ්හා කියන වදින මෙතන පාවිච්චි කරේ. ශාරීරිය ආවේ තණ්හාම පදනම් කරගෙන. තණ්හා පදනම් මේ විදිහේ ශාරීරියක් ලැබෙන්න ඕන කියලා නෙවෙයි. ඒ ශාරීරිය ආශ්‍රිතව අර ආයතන පටිලාභයයි ඉන්ද්‍රිය ලැබීමකුයි තියෙනවා. ආයතන නෑ කන්දානම් පාතු භාවෝ ආයතන පටිලාභයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ටික. ඔය ඉන්ද්‍රිය කියන ඒවා අපි ස්ටිමියුලේට් කරන જાති. ඒ ස්ටිමියුලේෂන් එක අඩු කරගන්න වෙන විදිහක් තමයි බලන්න. ඒ එතකොට ඒක තවත් අභිනන්දනයක් කරගන්න ඕන මදිකමක් තව කරගන්න ඕන කියලා හිතු නිසා චින්තේති විතක්කේති අනුසේතිනේ. පතප්පේති චින්තේති අනුසේති. ඒ ටිකේ තියෙන නිසා මට ශරීරයක් ලැබෙයි. හැම කර්මය දෙන උදව්වෙන් ඒක සුනක ශරීරයක් වෙන්න පුළුවන්, සිංහ ශරීරයක් වෙන්න පුළුවන්, പ്രേත ශරීරයක් වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒ කියන්නේ මිනිස් ශරීරයක් වෙන්න පුළුවන්. නමුත් අර මූලිකව යන ඉන්ද්‍රිය සමූහය සමානයි. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සමානයි. එතකොට දැන් මිනිස්සු ශරීරයක් ඇතුලේ අත් කවුරුත් ඉන්න නිසා අපට පුළුවන් වෙනවා. එතකොට මේ තේරුම් ගන්නට තථාගත ධර්මයේ අපි සුතවත් ඇරි ශ්‍රාවකයන් නිසා මේක තණ්හා සම්භූතයි. තණ්හාව කියන එක මානසික ගතියක්. එතකොට අපි කිව්වා ඒක සැහැල්ලු කරගන්න එපා. ඒක තමයි දුක්ඛය කියන එකේ පදනම. සමුදය ආරි සත්‍යය. එතකොට මෙතෙන්දී අර කාම තණ්හාවට වඩා ඉන්නේ ආත භව තණ්හාව. ඒ ඇත්ත එහෙම කරගත්තා එහෙනම් මාත්‍යම් කරන් ගරගෙන ඉසුව ලබන්ට මොනේ කියලා. යටින්නේ ඒක කාම තණ්හාවක් නෑ ඇතන. යාට වඩා ලොකු අනිත්‍යයට වඩා පෙන්නන්න ඕන මෙහෙම වෙන්න ඕන අපිට ඇහෙන කොට පිටින් ඇහෙන කතන්දර යනවා අපිට තේරෙනවනේ එතකොට කොහොමද වෙන්නේ කියලා. ඒ ඒ ඒ ගොන්නෙන් නම් අයින් වෙන්න මොන දැන්? කවුරු සුද්ධ කරන්න හදන්න එපා අනිත් අය. අපි සුද්ධ කරගන්නවා මිස. එතකොට ඒ දැඩි උවමනාව කියන එක නිසා හරි අෂ්ටාංග මාර්ගයට වැටෙන්නේ නැතරයි. හරි අෂ්ටාංග මාර්ගයේ ගාව ගන්න. එතකොට අර උවමනා මත ආවහම මිච්ඡා සංකප්ප ඇති කරගන්නේ. කාම සංකප්ප, ව්‍යාපාද සංකම්ප, විහිංසා සංකප්ප නැහැ. එතකොට යාට පුළුවන් නම් මට පුළුවන් කියන අදහස නෙවෙයි, අනිත් මාත් කුමාරි කරනවා කියන අදහස නෑ. ඒ වචන සෙට් එකම අයින් කරගන්න ඕන. උවමනාව තියෙනවා. තුන්වෙනි එකේදී තොර කියන්නේ මානෙන් නිසායි. එයාත් කරගත්ත කිමංග 50න් එයාට කරන්න පුළුවන් නම් මං වගේ කෙනෙකුටයි මේක කරන්න දෙන්නේ. මට පන්සිල් තියෙනවා. මම කේලම් කියන්නේ නෑ. මම පරුස වචන කියන්නේ නෑ. මම විචාදිත්‍තිනේ. මට පුළුවන් මේ ඔක්කොම කර කර පිටි එක්කෙනා මේක කරගෙන තියෙනවා නේ. එයා කන්ඩෙම් කරන්නේ එයාගේ අතීතහාර උසල ධර්ම බුලට් තරම් වෙඩි තියන්නේ යත්තන්ට. ඒක හේම් තින්ට ඇරලා තමන් මාර්ගයට එනවා. එතකොට එයාට අර අවිහිංසා සංකප්ප, මිච්ඡා සංකප්ප ඒවා එන්නේ නැහැ. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප එන්නේ නැහැ. ඒ වගේන් තොර වෙලා දැන් තොර වෙනවා. මොකද එයා දැන් ආශ්‍රම මාර්ගයට වැටෙන්නේ. මොකද එයා බුදුහන්ට තාලරේ. අනි මාත් කරගන්න ඕනේ. එයාට පුළුවන් නම් හතර විනිකේ මෛත්‍රණේ සේතු ඝාතය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක පොදුවේ ලෝකෙට මිත්‍යද තියෙන දෙයක් අපි දන්නවා. එයා ආහාර, නිද්‍රා, භය, මෛතුන කියන එක ලෝකෙත් පැවැත්මට සමානයි කියලා. මේ මනුෂ්‍යත්වයේ තියෙන විශේෂකම ධර්මය. ඒක සත්‍ය අවබෝධය කරගෙන ඉන්න නම් තවත් ඉස්සරහට ඒකට ඊවෙන්ට වෙනවා එතකොට. ඒ නිසා ඒ සූත්‍රය ටිකට තේරුම් ගන්න ඕන මේ ඔය පැරණි ගුරුවරේ කියපු ලස්සන ගාතාවක් ශ්ලෝකයක තියෙන හොඳ දෙයක් කියන්නේ. මේ මනුෂ්‍යය කියන එකනා ශරීරය දිහා බැලුවොත් ඉතාම චූටි ශරීරයක් තියෙන කෙනෙක්. මේ මනුෂ්‍යය කියන එකනාගේ මනස කියලා ගැන බැලුවොත් මෝඩම මෝඩම මනසක්. මනුෂ්‍යයාගේ විඥානත්වය කියන එක බැලුවොත් විශ්සේ පහු කරගෙන යන්න තරම් දික් කරගන්න පුළුවන් විඥානත්වයක් තියෙනවා. මෙන්න මේ කරුණු තුනම එකතු වෙච්ච එකනා තමයි මනුෂ්‍යයා කියලා. ශාරීරිය වශයෙන් ගත්තොත් පුංචිම පුංචි. මනස වශයෙන් ගත්තොත් මෝඩ කමෙන් පිරිලා. එකන අකුසල් කියන එක වැඩි කරගනින් මේ කිය යන්නේ මේ පැත්තට තම සංකාර ඇති කරගන්න. විඥානත්වය ගත්තොත් එහෙම යා ආකාසාලංචායතන, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන දක්වාම මේක යන්න කරගෙන යන්න පුළුවන් මනසක් ඇති කෙනෙක් යා. සංසලේනෙකුට ඕක කරන්න බෑනේ. ලේනෙකුට කරන්න පුළුවන් ඒ එයාගේ ලැබිච්ච ඒ ඥානනුව එකතු වෙච්ච කැමැති කාලා දැන් ලේනු කෙනායි ගෙවල් හදනවනේ. අවුරුදු ලක්ෂයකට කලිනුත් ලේනගේ හැදී විදියට බඩු කුරුලා අවුරුදු ලක්ෂයට මම උදාහරණයක් කියන්නේ ලක්ෂයක් වෙන්න බැරි තමයි හැදී විදියට ගේ කුරුලා කූඩු හැදී විදියට. නමුත් මිනිසා වෙනස් නේ එකයි කියන්නේ. එන්සමේ මනුෂ්‍යත් තේ කියන එක දැන් ඒකට මනුස්ස භාවය, ආත්ම භාවය, දිව්‍ය ලෝක 31ත් එක්ක සම්බන්ධ කරගෙන හරි මනුස්සතා මේ සත්ව තල 31යි ඒවන් සම්බන්ධ නොකරගෙන දැන් ලැබිච්ච ඔය හිස් කබල ඒක ඇතුලේ තියෙන ಜಾති, බඩ ඇතුලේ තියෙන ಜಾති, කකුල් වල තියෙන, ඇඟිලි වල තියෙන ಜಾති එක්ක එකතු වෙලා බලන්නත් ඊට පස්සේ මේ මුලෙත් එක හිතන જાති බලන්න. මේක ආකාසානංචයෙන් දක්වා ගෙනියන්න පුළුවන් විඥානත්වයක් තියෙන මම කෙහෙල් ගෙඩියක් එක පොරබදන හැටි බලන්න. ඩොලරයක් එක පොරබදන හැටි බලන්න. සෑයක් එක පොරබදන හැටි බලන්න. මේ මනස දාගන්න. ඒක ඔච්චර මේ විඥානංචයයෙන් දක්වා යවන්න පුළුවන් එකක් වෙන මොනවාද දෙයක් එක්ක සම්බන්ධ වෙලා පොරබදන හැටි ඇහැකට අහුවෙලා ඉන්නේ නැති කනකට අහුවෙලා ඉන්නේ නැති දිවට අහුවෙලා ඉන්නේ නැහැ හැමට අහුවෙලා ඉන්නේ නැති නැහැට අහුවෙලා ඉන්නේ නැති සංස්කෘතියෙන් පෝෂණය කරපු බණුවට අහුවෙලා ඉන්නේ නැහැ ඒ ටිකයි බලන්න ඕන මේ තත්පරේ මේ හැමෙන් ඇතුළටම එන්න ඕන ඒ හැමෙන් ඇතුළට ඇවිල්ලා ඇහැ මකලා දානවා කන මකලා දානවා දිව මකලා දානවා හැම මකලා දානවා එතකොට මොකද්ද තියෙන්නේ මනෝ මකලා දානවා ඒ නිසා අත්‍යශීම් ආත්මතකම් යීතු මේ ගවන සඳහා එතකොට තමයි පරාර්ථකම් වෙන්නේ අත්‍යශීම් ආත්මාර්ථකම් වීටි කබේ අර කියන්නේ සත්‍ය බෝසත් මනසට භාවනාවේ ඔබ්ලිගේෂන් එකක් ඇටේ තියෙන අන්තිමේදී කියලා. අනේ මේක මං කරන්න ඕන කියලා නිතරම ලෝකයා වෙන්නේ කියලා. ඒ ඒකට આવුත් මේ සූත්‍රය තේරෙනවා. මේක අත්‍ීකාවක් හැටියට පමනක් ගත්තොත් මේ සාකච්ඡාව එතන ඉවරයි ඊට පස්සේ. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රාට පි තතහගතයන් වහන්සේට නමස්කාර සාදු සාදු සාදු සත්‍යතුමනි දිලුක් මහත්මයා මම ඔබතුමා මම පොඩ්ඩක් පණිවිඩයක් දැම්මා මෙතන මේ තෘෂ්ණාව ගැන කොටසක් අපි එක පොඩ්ඩක් කතා කරමු මම ඊට පස්සේ මානය ගැන කතා කරන කොටසට වෙන් ටිකක් වැඩිපුර කැමති තෘෂ්ණාව ගැන කොටසක් පිටින් කතාවක් පොඩ්ඩක් සාකච්ඡා කරමු දිලුක් මහත්මයා මේ අර මේ කය තෘෂ්ණාව නිසාම හටගත්තේ කියන ඒ ඒ කොටස පොඩ්ඩක් පැහැදිලි කර ගමුද දෙලු මහත්මයා අපි ඒ කොටසට යන්න ඕනේ නිසා අවසරයි සත්‍යජීත් මණි හැම දිනකටම තෙරුවන් සරණයි මම දන්නේ මට මේ ප්‍රශ්නේ හරියටම පැහැදිලි වෙනවද කියලා මේ සූත්‍රයේ ඉයේ මෙහෙම කොටසක් තියෙනවද කියලා මට නම් එහෙමම තේරුනේ නැහැ මේ කය තෘෂ්ණාව නිසාම හටගත්තද කියලා මේ මට තේරුම් ගත තෘෂ්ණාව කියන කොටසින් මේ සූත්‍රයේ මේ තෘෂ්ණාව කියන එකම ඉන්ධනයක් වශයෙන් වගේ පාවිච්චි කරලම තෘෂ්ණාව නැති කරන්න කියන වගේ දෙයක් දැන් ඉතින් අපිට ඇත්තටම මේ ප්‍රශ්නේ ගත්තත් වර්තමානයේ කය තෘෂ්ණාව නිසාම හටගත්ත කියන එකත් දැන් මේවා මේ සම්පූර්ණ අවබෝධ කරගෙනවා කියන ඒවා නෙමෙයි මේ එහෙමෙන් අපිට මේ ඇයිලා ධර්ම සාකච්ඡාවලදී ඉගෙනගෙන සූත්‍ර කියලා ඉගෙනගෙන එහෙම සඳහන් කරන දේවල් පමණයි නිසා වැරදි වෙන්නත් පුළුවන් මෙතනදී ඉතින් අපි දන්නවා දැන් මේ දුකට හේතුව තණ්හාව ඉතින් අපි දන්නවා මේ ඉපදීම දුක මේ ඔක්කොම දුක කියලා අපි ඉගෙනගෙන තියෙනවා එහෙමනම් මේ ඉපදීම දුකක් නම් ජාතිය දුකක් නම් මේ ශරීරයක් ලැබෙන්නේ ජාතිය වශයෙන් එහෙමනම් ඒකට හේතු වෙන්නේ තණ්හාව නම් ඉතින් තණ්හාව තමයි මූලික වෙන්නේ කියලා මේ කය හටගන්නේ. ඉතින් ඒ වගේ අපිට මං හිතන්නේ තර්ක කරලා වගේ තේරුම් ගන්න හැකියාවකුත් තියෙන්න පුළුවන්. ඉතින් මට අන්න ඒ වගේ පැත්තක් තමයි තල වශයෙන් හිතෙන්නේ. සූත්‍රය සම්බන්ධ කරලා නම් මට විශේෂ ප්‍රශ්නයක් නැහැ. මොකද සත්‍යජිත් මහත්මයාට සියලුම කල්යාණ මිත්‍රයන් ඉතා පැහැදිලිව විස්තර කර දුන්න මේ සූත්‍රයේ ස්නාන් කරනු සමහරලාට හිතෙනවා මේක මේ සාකච්ඡා කරන්න ඕන නිසාම අපි ඒක සංකීර්ණ කරනවද කියලා හිතන විදිහට ඊට අමතරව එක දෙයක් අහන්න ඒක එහෙමමත් වෙනවා මහත්මයානේ ඒක එහෙම වෙනවා සමහරට සාකච්ඡාව අවශ්‍ය විදිහට දිග්ගස්සන ගන්න ගතියක් තියෙනවා බුදුසන සමාවෙන් ඔස්තරයි සත්‍යීතමනි මට එක දෙයක් අහන්න ඕනකම තියෙන මේක සමාහලාවට සාකච්ඡාවට කෙලින්ම සම්බන්ධ නොවන දෙයක් වෙන්න පුළුවන්. නමුත් පසු කාලයක හෝ වෙනත් දවසක යම් අවස්ථාවක් තියෙනවා නම් පමණක් සත්‍යතුමා මේ අද විතරක් නෙවෙයි මීට කලින් කීප සැරයකත් මේ භවයේ සැලසුම් කර ගැනීම පිළිබඳ සඳහන් කළා. ඉතින් අපි දන්න විදිහට දැන් භවයේ සැලසුම් කර ගැනීම කියවම මේ මාර්ගය යන්න යම් ආකාරයක උත්සාහයක් කරනවා. ඉතින් අපි දන්නවා සත්‍ය අවබෝධය තමයි අපේ මූලික අරමුණ නිවන් ලබා ගැනීම. එහෙම නැත්නම් සතර මාර්ගඵල ආදී වශයෙන් ඊට අමතරව ඒ සම්බන්ධයෙන් අපිට තිය අවබෝධයක් තියෙනවා. කුසලයෙන් මෑත්දලා සීලය ආරක්ෂා වෙලා පවින් වැළකිලා කුසල් වැඩිවීම තුළින් දැන් මේ ආදී වශයෙන් තියෙනවා. ඊට අමතරව මට අහන්න සත්‍යතුමනි, දැන් අපි දැන් යම් කිසි දෙයක් ගැන යම් කිසි යනතනක් ගැන පිළිපඳ අදහසක් තියෙනවා නම් ඒක ගැන මෙනෙහි කරන්න එහෙම මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවද? අපි ධාරණයක් වශයෙන් අපි හිතමු අපි යම් කිසි පොතක ඉගෙන ගන්නවා සුභකින්න බ්‍රහ්ම ලෝකේ සම්බන්ධයෙන් මේකේ කොහොමද මේ මොන වගේ தත්ත්වයන්ද කියලා. ඒ වගේ දේවල් මෙනෙහි කරනවද? එහෙම නැත්නම් අපි අර විඥානත්‍ති කියන කතා කරනකොට ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ තැන් ඇත්තටම අපි ධ්‍යාන තුලින් හරි ඒ වගේ උත්සාහ කරලා ඒ වගේ දේවල් අත්දකින්න අවශ්‍ය නැවද අපි මේ භවයේ සැලසුම් කරනකොට? ඒ සම්බන්ධයෙන් තථාගත සූත්‍ර දේශනා තියෙනවා කියලා හිතනවා මට යම් තැනක. ඉතින් අන්න ඒ පැත්තෙන් ටිකක් මේ භවයේ සැලසුම් කර ගැනීම පිළිබඳ කිසියම් ආකාරයක ප්‍රායෝගික පැත්තක් ටිකක් දැනගන්න. නමුත් මේක මේ සූත්‍රෙට කොච්චර අදාළ වෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මට අහන්න තිබුණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සත්‍යතුමනි. ප්‍රශ්න පිළිතුරු දෙනවද නැද්ද කියලා සත්‍යතුමා තියෙන එකයි. සත්‍යතුමනි, මේ තුමා මතක් කරා මේ කය තෘෂ්ණාව නිසාම හටගත්තා කියන එකත්, ඒ වගේම මානෙ නිසාම හටගත්තා, ආහාර නිසාම හටගත්තා කියලා මේ සූත්‍ර දේශනාවේ විදිහට එහෙම සඳහනක් තියෙනවද නැද්ද කියන දේ පොඩ්ඩක් විස්මතු කර දෙන්න සත්‍යතුමා. බුදුසරණයි. ආනන්ද හාමුදුරුවෝ විස්තර කරන ටික අනුව මේක කෙටි කරලා තියෙන්නේ අර මහා කච්චාන හාමුදුරු දේශනා කරන වගේ විදිහට නෙවෙයි. අර කාන්තාවට ලිංගිකත්වය පිළිබඳ උවමනාවක් ඇති වුණේ. එතකොට ආනන්ද හාමුදුරු දකින්ට යෝනුන්. එතකොට ආනන්ද හාමුදුරුවෝ අර හතරවෙනි එකට කෙලින්මෙන්නේ නැතුව මේ ශරීරය මෙන්න මේ ටිකෙන් ආවේ ඒව පදනම් කරගෙන මේක නැති කරගන්න කිව්වා. එතකොට මේ විස්තර කිරීමේදී උන්වහන්සේ ආහාරය ගැන කියනකොට කිව්වේම ආහාර සම්භූතයි ශරීරය. ආහාරය නිසාමයි පවතින්නේ. දැන් මම ඒ අර කලින්ම මේ මා තේරුම් ගත්ත හැටි ඒක හරි කියනවා නෙවෙයි. මා එක කිව්වේ මේකේ පටන් ගැනීම අතීත ආත්ම භාවයේ ඊට පස්සේ මේකේ මනෝ සංචේතන ආහාරය වගේ දේවල් නිසා නේද මේක ආවේ කියන එකට නොයා ඉඳිමු කිව්වේ ඒකයි. ඒතකොට මේකේ තේරුම් ගන්න පුළුවන් නිසා. එච්චරයි ඒ නිසා ඒක කිව්වේ. අර කිංචේතම් පටිච්ච උත්තං ඇයි මෙහෙම කිව්වේ කියනකොට උන්වහන්සේ විස්තර කරේ යනවා. ඒ ටිකට මේක මේ විදිහට යන දෙයක් කියලා හිතලා බලන්නට වෙනවා. අර භවයේ සැලසුම් සහගත කරමු කියනකොට ඒක වක්‍ර මාර්ගයකින් කරන කතාවක්. ආදරෙන් කල්යාණ මිත්‍රයෙකු හැටියටත් අපි උත්සාහ ගනිමු. ඒ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හුන්ති බුසප්පමත්තා නතේ භවං අත්තමං ආදියන්ති. ඒතකොට සැලසුම් සහගත වෙලා තියෙන්නේ කලින් දවසක කතා කරනකොට ජාන්ත මහත්තයා දිගු විස්තරයක් එක කිව්වා මීට වසර ගානකට එහාදි මං හිතන හැටියට. එක කල්යාණ මිත්‍රයෙකු හැටියට ආදරෙන් කරන මේ යෝජනාවක් විතරයි. එහෙම නොවුනොත් නිකන් හුලඟට අහුවෙච්ච පාරේ හුලඟට අහුවෙච්ච ෂොපින් බෑග් එකක් වගේ වෙනවා. බස් එකක් එහෙ යනකොට ඒ පැත්තට යන කාර් එකක් මේ පැත්තට යනකොට හයිවේ එකේ සමහර දැකලා තියෙනවා ෂොපින් බෑග් විසි කරපුවා. නැත්නම් කොල කෑල්ලක් අන්නේ වගේ වෙනවා. ඒ නිසා සක්කාය දිට්ඨිය ගැන අවධානය යොමු කරන කවුද කවුද මම කියන එක හොයන්නත් හොඳයි. පහ බෙදලා බලන්න. මේ සමහර මේ කල්යාණ මිත්‍ර මිතුරන්ගේ හොඳට කියන සමහර ඒකට මෙනවා. ඒ නිසා ඒක කිව්වෙ ඉතින් සතාගතයන් වහන්සේ කියන්නේ ඒක නැත්තම් මේක නියතෝ සම්බෝධි පරායනෝ කියන්නේ එකට එන්නේ නෑ. ඒකයි නියතෝ සම්බෝධි පරායනෝ කියන එකට එන්නේ නැති වෙනවා. ඒ සඳහා අත්මේක ආදරෙන් පෞද්ගලික කරන කතාවක් විතරයි. ඒක අහක දාන්න පුළුවන් ගන්නත් පුළුවන්. සම්මා සම්බුදු සරණයි මං සමහරවක් වක්‍රව තමා කියන්නේ බුදු සරණයි හැම දිනාටම පින්. බුදු සරණයි සත්‍යතුමානේ. දැන් අපි කාලේ බලලා මම කැමති මේ සාකච්ඡාවේ වැඩිපුරම ටිකක් කතා කරනවා. දැන ගන්න ආසාවෙන් හිතුව කොටස දෙමු වෙන මානේ පිළිබඳ කොටසට මේ මම ජයන්ත මහත්මයාට යමු වෙන ජයන්ත මහත්මයා දැන් ඔබතුමාට කතා ගන්න හැකියාවක් තියෙයි කියලා විශ්වාස කරනවා. මෙතෙන්දිත් අපි මේ කාය මානේ නිසා මට ගත්තා කියලා සුදුසෙන් ගත්තොත් එහෙම වචනේ සඳහන් වුවත් නොවුවත් මට නම් හිතෙනවා ඒ සත්‍යතාවයක් ඒ තේරුම් ගැනීමට හැකියාවක් තියෙනවා කියලා. මොකද සංස්කාරයන් ගැන වෙන සංකත ස්වරූපයන් ගැන හිතනකොට මේ හැම සංස්කාරයකටම මානය හේතු වෙනවා කියලා කිසියම් ආකාරයක යන්තම් යම් මාත්‍ර වශයෙන් තේරිමක් වගේ තියෙනවා. දකින්න මාතුලෙන් දකින්න පුළුවන්. ඒ හිතෙනවා. ඒ නිසා මම ඒ ගැන ටිකක් කතා කරන්න කැමති යන්ත මහත්තයාට යොමුලා ආරම්භයක් අරගන්න. යන්ත මහත්තයා මේ මානය අපිට මේ හිතෙන මේ ගොරෝසු කාය වචී සංස්කාර වලට එන්න චිත්ත සංස්කාරයක පවා හිතන සුළු සිටීමේකට පවා මේ මානය කියන ඒ මානය හේතු වෙනවා නේද කියන දේ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් යන්ත මහත්තයාට. ශේවන් තමයි මානය ගැන මූලික වශයෙන්ම කතා කරොත් එහෙම තේරෙනවා අපිට මේ සංසාරේ යන්න يعني සංසාරයක් කියන එකක් ඇති වෙන්න එක හේතුවක් හරින මානය. මොකද සංයෝජන ධර්ම වලින් එකක් නිසා අනිවාර්යයෙන් මේ කියන්නේ සාමාන්‍ය තමයි මේක සම්බූත වෙලා තියෙන්නේ කියන එක අපිට. එතකොට ඒක ඒ පිබන්දව හිතනකොටත් හිතාගත්ත හැකි. ඒ වගේම දැන් මානය කිව්වහම මූලික වශයෙන්ම ඔතන දැන් අභිධර්මානුකූලව බලනකොට දිට්ඨියයි මානයයි කියන්නේ කොටස් දෙකක් හැටියටයි සැලකෙන්නේ. එතකොට දැන් අපි සක්කාය දිට්ඨිය කියන තැනදී මානයට වඩා එතන වෙනත් දෙයක් තමයි එතනදී සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තමයි මේක දෘෂ්ටියක් හැටියට ගන්නවා මේ උපාදාන ඛණ්ඩයේ මේ පුද්ගලික සත්‍යයේ හැටියට මේ පවස්නා දෙයක් හැටියට ගන්න එක. මුලක් වෙලාවට අපේ පෘථග්ජන මාත්‍රමින් කර්ම කරනකොට සක්කාය දිට්ඨිය පදනම් වෙලා තමයි දේවල් කෙරෙන්නේ. ඒ කියන්නේ දැන් සමා කියන හැඟීමෙන් යුතුව ගන්න දෙයක්. ඒ වගේම දැන් අස්මිමානය කියන එක තමයි විශේෂයෙන්ම යට තියෙන මානය කියන එක තමයි තේරෙන්නේ. එතකොට අර ඔබතුමා කිව්වා වගේ දැන් මම කියලා විශේෂ පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම නිසා යම් යම් දේවල් කීම් කිරීම් වශයෙන් කරන ගතියක් තමයි දැනෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් කතා කරනකොට ඒ මානය නිසාම තමාගේ පැවැත්ම තමා කියලා විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. ඒ විශේෂ පුද්ගලයාට අවශ්‍ය කරන දේවල් තියෙනවා, කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. ඉතින් ඒ කැමැත්ත අකමැත්ත අනුව ජීවිතේ පැවැත්මක් තියෙනවා. ජීවිතේ පවත්වනවා කියන්නේම එතන කාය වාක් සුචරිත දුෂ්චරිත කියන දෙපැත්තට යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් මත මතක් වුණේ අද මේ දේශනාවට සවන් දෙනකොට මම මේ ළඟදී මට කෙනෙක් එවලා තිබුණා මේ පොඩි වීඩියෝ ක්ලිප් එක. ඒකේ කියන්නේ නව ශ්‍රීලන්තයේ හිටපු යම් කිසි කතෝලික මද කෙනෙක් ලංකාවට ගිහිල්ලා ගොඩක් ආබාධිත ඒ වගේම අත්හැරලා දාලා ගිය ළමයින්ට එයා වෙනම තැනක් සකස් කරගෙන ඒගොල්ලන් සලකන හැටි. ඉතින් ඇත්තටම මට හිතුණා දැන් බෞද්ධ අපේ බෞද්ධ දර්ශනය අනුව බලනකොට කාරුණික ගතිය එහෙමත් නැත්නම් කරුණාව මෛත්‍රිය කියන එක අපි ගොඩාක් අගේ කරන දේවල්. එහෙම කරාට අපේ මෛත්‍රිය කරුණාව වෙනුවෙන් තියෙන කැපකිරීමට වඩා ඉතා විශාල කැපකිරීමක් එතුමිය ඒ දරුවන් වෙනුවෙන් සිද්ධ කරනවා. ඉතින් ඒක දැක්කම අර මෙතනදි සඳහන් කරා වගේ මේක කියන්නේ ලෝකෝත්තර පැත්තට නොසිතුවත් අපි ලෞකික පැත්තෙන් බලනකොට අපි බෞද්ධ වෙලා අපි දන්නවා කරුණාව මෛත්‍රිය කියන්නේ කියාගේ. නමුත් අපිට වඩා වැඩි වශයෙන් ඒ දේවල් එතුමිය කරන බව දැක්කාම හිතුණා අපි මීට වඩා ඒවට උනන්දු වෙන්න ඕන කියලා. ඉතින් ඒක මට තේරුණා. ඉතින් එතකොට අර සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් නැත්නම් සත්‍ය අවබෝධයෙන් පසුව මේ විදිහට චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය යුතුව රහතන් වහන්සේලා වාසය කරනවා කියන හැඟීම එනකොටත් ඒ වගේ අදහසක් වගේ ඇති කරගන්න ගතියක් මට තේරුණා සත්‍යතුමා දේශනාවේදී කිව්වා වගේ. ඉතින් මම ඒ කියනකොට මේ අර උපමාව නෙවෙයි අතර මේ අත්දැකීම තමයි මට මතක් වුණේ. ඉතින් මම හිතනවා සමහරට සම්පූර්ණයෙන්ම මම උත්තර දෙන්නත් නැති වෙයි දරුවත් මහත්තයා අහපු එකට. කොහොමත් ඒ ටික තමයි කියන්න තියෙන දරුවත් මහත්තයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම සත්‍යතුමාට වෙන්නම්. සත්‍යතුමානි හොඳයි වාතේ මතු කාරණාවන් එකතු කළා. සත්‍යතුමානි අර අපිට අතීතේ අපිට එකතු අපිට උදව් කරපු උතුම් කල්යාණ මිත්‍රෙක් අපිට මතක් වූ කාරණාවකුත් සම්බන්ධයි මෙතෙන්දි. හේතුව මොකද මම කියන්නේ දැන් මේ මම පසුගිය කාලේ මේ ලංකාවෙන් ගත කළා වූ හේතුව ඒ ජාතුවේ හේතු තමන්ගේ හිත තුළ තමන්ම දකින්නකොට මම නිකන් තේරුණා මගේ හිත එක්ක පැතුම් යනවා කරනවා. හැම එකකටම මට හිතුණා හොයනකොට දකින්නකොට මේකට මේ මානෙ කියනවා ඒ තත්වයෙන් කිසියම් උපකාරයක් නිසා තමයි මෙවන් නොහි සිතුවිලි හැඟීම් එන්නේ කියන්නේ. ඉතින් එතකොට මට ඒක එහෙම තමයි එහෙම දැක්කා. ඉතින් දැන් මේ ඉදිරිපත් කරගත්තේ මේ ධර්මය දන්න කල්යන මිතුරුයන්ගේ මේ ධර්මයේ පැත්තෙන් කොහොමද ඒක ඒහි සත්‍යතාවයට දක්වන මේ උපකාරය මොකද්ද කියලා ඒක ඇත්ත දැනගන්න තමයි අහුවේ. නමුත් එතකොට මට මතක් වුණා අපි අර පෙර කල්යන මිතුරුත්‍රය අපිට මතක් කරලා තියෙන බොහෝ විට මේ ඒ බොහෝ ඒ සංස්කාර අති මේ අනිත්‍ය උච්චේදයක් මේ නිට්ටයයි කියලා හදාගන්නව මේ සංස්කාරයට මේ මානෙන් කුණ්‍යක් ගහනවා කියන වගේ වචනයක් පාවිච්චි කරමින් එතුමා අපිට පැහැදිලි කරලා දෙලා තිබුණා. ඉතින් ඒ වගේම ඇත්ත නේද කියලා ඉතින් මට හිතුණා සත්‍යතුමානි. ඉතින් මේ ඉතින් මේ සුද්දේශා දැක්කම මට හිතුණා මේ මානෙ නිසාම මේ සංසාර ගමන යනවා කියන කතාවේ සම්පූර්ණ සත්‍යයක් තියනවාද කියලා. මොකද ඒ තමන් කරන සංස්කාරයන් සඳහා මාන හේතු වෙන නිසා. හොඳයි සත්‍යතුමානි, මේ සත්‍යතුමාට මෙන්න නම් ඒක තව පැහැදිලි කිරීමක් ඇති කරගන්න. සම්මා සම්බුදු සරණයි. දැන් අපි ජයන්ත මහත්මයා ඒ කියන්නේ කිව්වේ තමයි සංයෝජන ගැන කියනකොට මානෙ තියෙන තුරු පැවැත්ම තියෙනවා කියන එක. ඒතර මානෙ දෙමහා තියෙන අඩු කරාම පැවැත්ම එක්තරා කොටසක් යනවා. අපේ මනසේ තියෙන දැන් මේ මැප් එක සිටියමත් තියනනම් නැත්තම් බැලුවාම මාන තියෙනකොට යා ඒ නිසා තමයි භවයේ ඊළඟට අකනිතා හරි ඒ තැනකට හරි යෙවෙන්නේ. ඒක භවෙන්නේ දුක අඩුම් වාකේනත් ඉතින් භවයේ මූලිකත්වයට මේ මාන තියෙන මාන කියන්නේ අර අදන් කිව්ව දන්ත මාතකේ අස්මි කියන එක තියෙනවා. මම කියලා වෙනස්ම පැවැත්මක් තියෙනවා මේ මම කියලා. දැන් නමක් දාන ඉන්නවා නමුත් ඔක්කොම නම් අයින් වුණොත් එහෙම ඒත් අර ඇතුළේ අර විඥානත්වයත් එක්ක ඒක තියෙනවා. විඥානත්වයට ඒක යනවා. ඒක විඥානත්වයේ කිවි හෝ මම හිතා තේරුම් ගන්නට කියලා ඒකත් එක්ක ඒක තියෙනවා. නැත්තම් සසඳනවා කියන එක නෙවෙයි. ඒ අස්මි කියන එක අනුව තමයි ඊට පස්සේ අපි අනිත්‍යව එකතු කරගන්නේ. මේ මම කියලා මට හිත වෙනම පැවැත්මක් සත්වභාවයක් හදාගන්නවා. දැන් මේ සත්වභාවය දැන් නිර්මාණය වෙලා හැමාරනේ ශරීරයක් එක්ක තණ්හා සම්භූත මාන සම්භූත ඊට පස්සේ මේ තුන සම්භූතික ඒවා ඔක්කොමත් එක්කලා ආහාර සම්භූත එකක් තියෙනවනේ දැන්. එතකොට ඒක ඒ තියෙන එක වෙනස් කරගෙන ඉන්නේ කොහොමද දැන්? එයාට වඩා මම වෙනස් වෙලා ඉන්නේ කොහොමද කියන එක අපි බලනවා හැමතිස්සෙම. එයාට වඩා මගේ මනස එයාට ඇති වෙන කාම කියන අකුසල අන්ස්කුල්ෆුල් කියලා අපි දාමු. ඒකට වඩා මට ඇති වෙන කාම අගේ කරන ගතියක් තියෙනවානේ. සමහත යාගේ ලෙඩේට වැඩි යාගේ හෙම්බිරිස්සාවට වැඩි මගේ හෙම්බිරිස්සා වේදනා වැඩි කියලා ඒකත් අල්ලා ගන්නවා. යාගේ ඔළුව කැක්කුමට වඩා මගේ ඔළුව කැක්කුම අගේ කරන ගැටයක් තියෙනවා. මේ මානහින්දානේ ඒක එන්නේ. එතකොට දැන් අර පොද්වේ ආහාර සම්භූත මාන සම්භූත තණ්හා සම්භූත මේ තුන සම්භූත වෙච්ච මේ පොදු తත්වයට అలවගත්ත જાති තියෙනවා. පස්සේ අරගෙන අරයට වඩා වැඩිපුර දිලිසෙන්ට් අහවලාට වඩා වැඩිපුර මම විශේෂ කෙනෙක් බවට පත් වෙන්න මම කියන එක නම් විශේෂ කරගන්නවා. නම මකලා දාන්න. නමක් නැහැ දැන් අදින් නමක් නැහැ මං ජේ කියලා දාගන්නවා නැත්නම් බී කියලා දාගන්නවා නැත්නම් ක කියලා දාගන්නවා නැත්නම් ග කියලා දාගන්නවා. ඒ වගේ ඒ සංඥාව අයින් කළා දැන් අර නාමය ගැන කියනකොට අර විෂ්ණු වහන්සේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ විස්තර කරනකොට මේ පහුගිය කාලවලත් ඒකේ කිව්වා ඉතින් ඒ නාමත් ඒක කොච්චර යනවද මේ නම කියන එක දාගත්තාම කියලා. ඒ නම වාස්ප කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක වාස්ප කරගන්න යන සමානත්වයද කියලා. මේ මගේ වකු ගඩුව අරයගේ වකු ගඩුව කියලා. මගේගේ අරයගේ කියන හැටට ඒක විදිහට හොඳයි. මට කියන්න පුළුවන් ද ආතම්සෙට තියෙන වක්කොඩ දෙකයි මට තුනක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ නේ කියන්නේ. වක්කොඩෙන් හොඳට මේක කිමිකල් කරලා යනවා හිතෙන්නේ. මට ආශ්වාස මෙච්චර කරන්න පුළුවන් මගේ ඔක්සිජන් ප්‍රමාණය මෙච්චර වැඩි වෙන තම්සෙට ඒක බෑ. මට නියපොතු කකුලේ නියපොතු 11ක් තියෙනවා කියලා වැඩි කරන්නත් බෑ. හොන් වැඩිපුර ඉතින් මෙහෙම කරලා තියෙනවා කියලා ට්‍රක් යන මගේ අතිපතුල් වහින්ද මන් දාන්නේ අහවල් වර්ගයේ සපත්තු සරෙප්පු කියලා කී කරන්නත් කොහෙන්ද මනස මේක අගේ කරන්න හදන පැති බලන්න මොන දේ අලවගෙනද කියලා. එක එක තත්ත්වෙන් ඉතින් ඒක එහෙම විග්‍රහ කර කර ඉන්නේ ඒක ඇනලයිස් කරන එක වැඩක් නැහැ. ප්‍රතිපදාවට එනවා. ඊට පස්සේ තමන්ටම තේන එක නිසා තමයි මේක ස්වකාතයි සම්දිත්‍තිකයි පච්චත් වේතබ්බයි ඕපනයිකයි කියවේ. සීලේ ඉන්ද්‍ර සංවරයෙන් ඇවිල්ලා බල බලා අර කේසාලෝමානා කාදන්තා බලනවා නැත්තම් චක්කුන් අනත්තා රූපං අනත්තා බලනවා. එහෙම නැත්තම් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරංච විඥානං අනිච්චං බලනවා. මොන උප්පරවැත්තියක් දාලා හරි මොන විදියට හරි මූලික කර්මස්ථානයකුත් ඒකට සපෝට් කරන මේ කල්යාණ මිත්‍ර අපි එක ඉගෙන ගත්තානේ පහුගියදී කල්යාණ මිත්‍ර සංසේවින ඇති කිරීම සමුත් කල්යාණ මිත්‍රෙක් ඇති වෙලා මේකට ටික ටික ලං වෙන්න බලනවා. එතකොට මේ මනසේ තියෙනවා ඔය සතියත් සතිචෛසිකේම කොටසක් හිතේ තියෙන සති සම්පජඤ්ඤත්වයක් තියෙනවා. එතකොට මේ මන කියන එක හරහා රාග දෝෂ මෝහ මාන කොයික ඇවිල්ලා ගියත් ඒක ඒක තමන්ද තේන මේක මනෝවලම ඇප්ති කරගන්න අපි සංඛාරයක් කියලා. ඒක තේරුම් ගන්න සතිය කියන එක. සතිය කියන්නේ ඒ ආලෝකවත් ගවලින්. එතකොට ඒක වෙනම එකකුත් නෙවෙයි, මනසේ තියෙන වෙනම එකකුත් නෙවෙයි සතිය කියන එක මේ දකින්නේ මනසේ යන ධාටි. අර තිබි ඒ ආලෝකවත් ගැත්තිය බ්ලොක් කරපු මීදුන් ටික අයින් කරනකොට මේක පැතිරෙන්න පටන් ගන්නවා. අර සද බල තියෙන නීවරණ කියලා දාපු අපි කියන ඉමෝෂන් වර්ගෙනකොට ඒක මීදුමක් වෙලා ආලෝක අඩු වෙලා යනවා. එහෙම වුණත් මේකේ ඇතුලේ තියෙනවා ඒ ගතිය. ඒ දකින්න ගතිය තියෙනවා. ඒ ශුන්‍යතා භාවයේ තියෙනවා. ඒ ඒ ඔක්කොම නතරුනහම තර එකක් තියෙනවා වගේ මේක සක්කා දිට්ඨිය වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් තොරව තියෙන එකක්. ඒ එතකොට අර මීදුම් ගැටියව ඉවන් ඉවත් කරගන්න. දැන් බෞද්ධ වෙන්න නෙවෙයි, හෙළ වෙන්න නෙවෙයි, ලාංකික වෙන්න නෙවෙයි මේ හදන්නේ. මේ ආර්ය භාවයේ ඉඳගෙන මේක කොහොමද සත්ත්ව භාවයේ දකින්නේ? දැන් සත්ත්ව භාවයක් ආවනේ අවුරුදු 20ක් විතර ඔක තියෙයිනේ. දැනට තීරණය කරොත් ඊට පස්සේ ආයෙත් හුදකලාවමනේ මේක මේ එකක්වත් ඒ යෙවෙන්නේ නෑනේ. ඒ සිතිවිල්ලක්වත් නැන්නේ. අද අඹගස් ගැන හිතපු සිතිවිලි, ලීක්ස් තක්කාරි ගැන හිතපු සිතිවිලි, පරිප්පු බත් ගැන සිතිවිලි, ඒවා එකක්වත් නෙවෙන්නේ. එකත් එක්ක බලවත් වෙච්ච අනුසය මත පදනම්ගත කම්ම විඥාන තියෙනවා. ඒ නිසා තමයි මේක එකටම ගන්න වෙන්නේ අපිට. නිසායි තණ්හා සම්භූත, ආහාර සම්භූතයි ශරීරය. ආහාරය නිසාම කියන මයන්න දාගත්තේ දන්න ආහාරයෙන් හටගත් පදනම්, ආහාරය පදනම් කරගෙන මතුවලා ආපු දෙයක් මේ. දැන් තියෙන ශරීරය මේ තත්වයට ආවේ එහෙමයි. අනිත් ආහාර විඤ්ඤා පස් ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර අයින් කරනනේ. එනම් මෙතෙන්දි මේ ශරීරය ආවේ. ඊට පස්සේ තියෙන තණ්හා සම්භූතයි. ඒක දැන් කතා කරන කල්යාණ මිත්‍රයන් මිතුරෙන් කිඳර කිව්වා. ඊට පස්සේ මාන සම්භූතයි. මාන මේක වෙනස් වෙලම යවන ගතියක් තියෙන බව තේරෙනවා. ඒ කෝදුවක් තියෙනවා මට. මේ අහවලා කියලා වෙන් කරගන්න වෙනම එන්විලොප් එකක දාලා ඉන්නේ. ඒ වෙනම යාට ඔෆිස් එකක් හදලා දීලා තියෙන්නේ. යාට ඔක්කොම සම්පූර්ණ කන්ටැක්ට් කරන්න ලෝකේ වෙනම විදි හදලා තියෙනවා. වෙනම සීට් එකක් තියෙනවා. ඒක සුවදායකයි කියලා. ඒකින්ද තමයි සැලසුම් සාගත කරගන්න කියන්නේ. නැත්තම් සිදී මේ පිපුරනා වගේ මේක පිපුරලා කොහෙන් කොහාට වැටෙනවද දන්නේ හරියට. බුදු සරණයි අපි උනන්දු වෙමු. තථාගතයන් වහන්සේ අසිරිමත් මහා වාග්ය සම්පන්නයි. ඒ උන්වහන්සේගේ ධර්මයට අහුන්කම් දුන්නා දෙන්ට ලැබිනීම ගැන. ඒකම අපි කල්යාණ මිත්‍රෝ උනොන්ට වෙච්ච එකක්. ඒක භාග්‍යයක්, ඒක වාසනාවක්. ඒ හැම දෙයක් මගේ කරලා අපි සත්‍ය අවබෝධය සඳහා උනන්දු වීමට තියෙන ධර්ම කාරණා හැමදාම කතා කරමු. සම්මා සම්බුදු සරණයි. මා ඉවර කරන්න. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරුයි, නිර්මලයි. සිතින් කරන දැමි පෙතුම් අදිෂ්ඨානන් ඉෂ්ට සිද්ධ වීමේ කඩ වැඩි. ඒ නිසා හොඳ ප්‍රාර්ථනා රසක් අදිශාංශක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිර දරාගෙන සිටි, පෝෂණය කළ මෑණියන් මානසික වශයෙන් සුවපත් බව ලබත්වා. ශ්‍රියානන්ද පරමූ යහපතම දකිත්වා. අපේ සිත්තුල තවදුරටත් උදාරගති පැවැතුම් ඇතිවේවා. සසර වසනතුරු උතුම් කල්්‍යාණ මිත්‍යම් මිතුරියම් පමණක් නැසරට ලැබේවා. සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ක්‍රමයෙන් මුහුකුරා ගොස් අපේ සිය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාණය අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු. අපේ ගෞරවනීය වන්දනීය සම්‍යක් සම්බුද්ධ වූ දෙවි මිනිසුන්ටම ශාස්ත්‍රූ තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි.